සම්පූරිතාපමිත පාර මිතාබලේන වින්දුවන්සියෝකිල කිලේස සමෝහජාලම් තේනේව ලන්ද අරහම් අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්වා නමස්කාරය කියන්න පංචශීලිය සමාදන් වීමට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි සතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්තුනි අද සිරිත් පරිදි සිකුරාදා දිනයන් සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නට බලාපොරොත්තු වන අවස්ථාව ප්‍රථමයෙන්ම අපි පින්තුන්ගේ දෑතින් සෝදානම් කොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව අභියස තැන්පත් කළ මල් පහන් සෝඳ දුන් ගිරන්පස ආදීන් යොත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණයට කරන පූජෝපහාරයන් සේ සලකා ඊටාම් ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම උපදවාගෙන අපි මේ සියලුම පූජා ද්‍රව්‍යයන් සම්බුද්ධ පූජාවසෙන් පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ. අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධරූපං සකලං අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ධර්ම දේශනාවට පළමුවෙන් අපේ ටික වේලාවක් භාවනාවක අපේ හිත පුරුදු කරලා විසිරී තියෙන හිත එක අරමුණකට ගන්නට අපි උත්සාහ ගනිමු. අද අපි පුහුණු කරන්න බලාපොරොත්තු වන්නේ ධම්මානුස්සති භාවනාව. කලින් අපි සංඝානුස්සති භාවනාව පුහුණු කළා. අද අපි ධර්මයේ අනුගිය සිහිය පුරුදු කරලා අපේ හිතේ කුසලයේ දියුණු කරලා හිත සමාධිමත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. ධම්මානුස්සතියෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ අනුව සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂය දානාදී පෙරුම් දහම් පුරලා ඇස් ඉස් මස් හේ දන් දීලා සුවිශාල පරිත්‍යාගය කැපවීමක් අති දීර්ඝ කාලයක් සිදු කරලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තු සද්ධර්මය උන්වහන්සේගේ හදවතේ ජනිත වෙලා ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ පහස ලබලා ලෝකයා අභියස දේශනා කරපු මේ උතුම් සද්ධර්මය තුළින් බොහෝ දෙනෙක් දුක් දොම්නස්වලින් මිදුණා. අපාගත වෙන්නේ හිටිය බොහෝ දෙනා අපාගත වීමෙන් මිදලා සුගතිගාමී තත්ත්වයටපත් වුණා. ඒ විතරක් නෙවෙයි, හදවතෙහි පිරී ගිය මහා දුක් වලින් මිදහස් වුණා. ඔබ දන්නවා කිසාගෝතමී, පටාචාරා, බන්දුල මාලිකා වැනි අය ඇතැම් විට තමගේ දරුවා නැති වෙලා තිබෙන්නේ මහා දුකේ නිදහස් වුණේ මේ සද්ධර්මය තුළින්. පටාචාරාව එක දින මරණ හයක් සිදු වුණා. ඒ දුකේ නිදහස් වුණේ මේ සද්ධර්මය තුළට ඇවිල්ලා. බන්දුල මාලිකාව කියලා කියන්නේ එක දින තමන්ගේ දරුවෝ 32 දෙනා ස්වාමි පුරුෂයා 33 දෙනෙක් මිය ගියා. ඒ තරම් අති දුෂ්කර අවස්ථාවක් මහත් වූ දුකක් මේ සද්ධර්මය තුළින් නිවා ගත්තා. ඉතින් ඒ උතුම් සද්ධර්මයේ ගුණ අපි ටික වේලාවක් සිහිපත් කරමු. ඉතින් ඒ සද්ධර්මය ශ්‍රවණය කළ පමණට අපට දුගති ගාමී වෙන්න තියෙන අවස්ථා වලින් මිදෙන්නට පුළුවන්. මේ ජීවිත කාලයේදී අපේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලට එන අරමුණු වලින් අපට එන්න තියෙන දුක් ටික නිදහස් වෙන්නට පුළුවන්. ඔබ දන්නවා අපේ මේ කන් දෙක අපි බොහෝම ප්‍රියමනාප දේවල් අහන්න පුළුවන් දෙයක් කියලා හිතන් ඉන්නේ නේද? නමුත් අපේ මේ කන් දෙකට ඇහුණු තින් තමන් ආදරය කරනම කෙනා මේ අවස්ථාවේදී මීට සුළු මොහොතක කලින් මිය ගියා කියලා ඔබේ කන් දෙකෙන් අහන්න ලැබුණා, ඔබේ ඇස් දෙකෙන් දකින්න ලැබුණා, ඔබේ ජීවිතේට කොයි වගේ දෙයක් වේද? අන්න ඒ මහා දුකෙන් නිදහස් වෙන්නටයි මේ සද්ධර්මය අපට තියෙන්නේ. ඉතින් ඒ ධර්මයේ අපි අර්ථය වටිනාකම තේරුම් ගත්තු පමණට ධර්මයේ ගුණ නිතර සිහිපත් කරනවා. ඒක එක අතකින් ධර්මානුසුති භාවනාවක්, අනිත් අතින් ධම්ම විදිය සම්පෝඥංගයකුත් වෙනවා මේක. ඉතින් ඒ උතුම් සද්ධර්මයේ තියෙන ස්වකහත ආදී ගුණ 6, ඒ ධර්මයේ ස්වකහතයි මුල මැද අග මැනවින් දේශනා කරපු ධර්ම සම්දිට්ඨිකයි. මේ ජීවිත කාලයේදීම ආනිසංස දැක ගන්න පුළුවන්. අකාලිකයි, බොහෝ කල යන කලින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්නටත් පුළුවන්. එහි පස්සේක ඕනෑම කෙනෙකුට එන්න බලන්න, අත්හදා බලන්න කියලා විවෘතව ආරාධනා කරන්න පුළුවන් දහමක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඕපනයිකෝ, ඒ කියන්නේ තමන් වෙත පමුණුවාගෙන තමන්ගේ ජීවිතය තුළින්ම අත්දකින්න පුළුවන් දහමක් මේක. පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝහි, නොනැත්තං ඉසින් තම තම නැනපමණින් අවබෝධ කරගන්නට පුළුවන් දහමක් මේක. ඉතින් ඒ උතුම් සද්ධර්මයේ ගුණ අපිට එක වේලාවක් මෙනෙහි කරමු. ඉතින් තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගෙන අපි භාවනාවට සූදානම් වෙමු. ශරීරය හොඳට පහසුවෙන් සැහැල්ලුවෙන් තියාගන්න වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට ශරීරයේ ඍජුව තියාගෙන ටික වේලාවක් තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. පාදාන්තයේ පටන් හිස දක්වා දෙපා, දන හිස, අත් දෙක, උදරය, උර හිස, බෙල්ල, හිස කියන මේ අවයව ගැන මදක් සිහිපත් කරන්න. මම දැන් මේ ධර්ම ශාලාවේ භාවනා ඉරියව්වෙන් ඉඳගෙන ඉන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කළ ඉදි කළ තියෙන ප්‍රතිමා වහන්සේ අභියස මම ඉතාම තැන්පත්ව වාඩි වෙලා ඉන්නේ. ශරීරය ඉරියව්ව ගැන මම හොඳට සිහිපත් කරනවා. වර්තමානයේ තුල මගේ හිත සිහිය තියාගන්නට මම උත්සාහ ගන්නවා. නාසිකංගේවා මුඛ නිමිත්තේවා පරිමුඛං සති නොපට්ඨ පෙත්වා කියපු විදිහට මම නාසය ආශ්‍රිතව හොඳට හිත තියාගන්නවා. දැන් අතීත දේවල් සිහිපත් කරන්නේ නැහැ, අනාගතය සිහිපත් කරන්නේත් නැහැ. සම්පූර්ණයෙන්ම වර්තමානයේ ගැන මම අවධානයෙන් ඉන්නවා. මගේ කනට ශබ්ද ඇහුණත් ඒ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා මම ඒව බැහැර කරලා නැවත වර්තමානයේ තුල හිත හොඳට තියාගන්නවා. නාසය ආශ්‍රිතව හොඳට හිත තියාගන්න වර්තමානයේ තුල. තියාගනිමි. මම දැන් ධම්මානුස්සතිය වඩනටයි සෝදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ සාරසංඛේ කල්පලක්ෂයක් පෙරම් පුරලා බොහොම පරිත්‍යාගයන් සිදු කරලා එදා දමදිව බුද්ධගයාවෙහි වජ්‍රාසනයේ මතදී අවබෝධ කරගත්තු ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සාකාතයි. ධර්මය මුල මැද අග සීල සමාධි ප්‍රඥා වශයෙන් ඊටාම වෙනින් දේශනා කළා. ඒ නිසා පිය සන්දර්මයට ස්වාක්ඛාත කියලා කියනවා. ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් උතුම් සද්ධර්මය මේ ජීවිත කාලය තුළදීම ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ධර්මයක්. ඒ නිසා අපි මේ උතුම් ධර්මයට සම්දික්ඨික කියලා කියනවා. සම්දික්ඨිකෝ සම්දික්ඨිකෝ නියුතුම් සද්ධර්මය ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක්. කල් නොයවා ප්‍රතිඵල ලැබෙන උතුම් ධර්මයක්. ධර්ම තුළ හිත පිහිටුවාගත් පමණට පංචශීලය රකින්නකොට මෛත්‍රී භාවනා වඩනකොට හිත සමාධිමත් කරනකොට අනිත්‍ය සංඥා මෙනෙහි කරනකොට ඉක්මනටම දුක් කරදරවලින් නිදහස් වෙන ආකාරයම දකිනවා. ඒ නිසා අපි මේ ධර්මයට අකාලික කියලා කියනවා. අකාලිකෝ අකාලිකෝ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තාම ඕනෑම කෙනෙකුට විවෘතව ඇවිල්ලා බලන්න කියලා සඳහන් කරන්න පුළුවන් ධර්මකෝයි උන්වහන්සේ අනාවරණය කළේ. මේක සංගවන්නේ කිසිම දෙයක් නැහැ. විවටෝ විරෝචති නොපටිච්ඡන්නෝ කියලා සඳහන් කළා. විවෘත කළ පමණට මේක බබලනවා. අන්නේ විවෘත කළ පමණට බබලන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා අත්හදා බලලා ප්‍රතිඵල දකින්න පුළුවන් විදියට ඕනෑම කෙනෙකුට සඳහන් කරන්න පුළුවන් ධර්මයක් මේක. ඒ නිසා අපි මේ උතුම් සද්ධර්මයට ඒහිපස්සික කියලා කියනවා. ඒහිපස්සිකෝ ඒහිපස්සිකෝ මේ උතුම් සද්ධර්මය අපේ ජීවිතය තුළින්ම අත්හදා බලන්න ඕන ධර්මයක්. ජීවිතය තුළට පමනුවාගෙනමයි ප්‍රතිඵල බලන්න ඕන, බාහිර පුද්ගලයන් තුළින් නෙවෙයි. ජීවිතයට සම්බන්ධ කර පමණට තමන්ට ඒකේ නිරාමිස සෝය විමුක්ති රසය අත්විඳින්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයට අපි ඕපනයික කියලා කියනවා. ඕපනයිකෝ ඕපනයිකෝ මේ සන්ධර්මය නොනැස්සන් විසින් වෙන වෙනම වඩන්නට ඕන දහමක්. අපි එකට සාමූහිකව ඉඳගෙන වැඩසටහන් සිද්ධ කළා. අපි අපේ ජීවිතවල වෙන වෙනම සම්මාදිතිය ඇති කරගෙන සීල සමාධි ප්‍රඥා වශයෙන් ඊටාම නොනින් වඩලා ප්‍රතිඵල දහ දකින්නට ඕන ධමකුයි සද්ධර්මය කියලා කියන්නේ. ධර්මයේ තියෙන මේ ගුණයට අපි කියනවා එක් පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි කියලා. පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. ස්වාක්ඛාතෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. ඕපනයිකෝ ඒහි පස්සිකෝ අකාලිකෝ සන්දිට්ඨිකෝ ස්වාක්ඛාතෝ. සාදු සාදු සාදු. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුඤ්ඤති තී. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මේ දිනවල සිකුරාදා දිනයන් සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා මාලාවෙහි අද දිනයට නියමිත දේශනාවට හොංකන් දෙනටයි සූදානම් වන්නේ. අපි මේ වෙනිට දේශනා හතරක් පැවැත්තුවා. අද මේ අපි ඊළඟ පස්වෙනි දේශනාවටයි සූදානම් වන්නේ. අද අපේ මාතෘකාව චතුරාර්ය සත්‍යය. ආර්යයන් වහන්සේලා අවබෝධ කරගන්නා වූ උතුම් වූ සත්‍ය හතරක් ගැන අද අපේ මාතෘකාවලා තියෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයක අපට ලැබෙන අග්‍රතම ඵලය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, අපේ සසර බොහෝ කාලයක් දුක් මහන්සි වෙලා පින් දහම් කරලා පාරමිතා පුරලා ප්‍රාර්ථනා කරලා අපට ලැබිච්ච සම්බුද්ධ ශාසනයක් තුළ අප ගන්නා ඉහළම ප්‍රතිඵලය තමයි සවනානුත්තරයේ කියපු විදියට අපේ දසවන් වලින් අසන ඉහළම දේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. ඉතින් පිනතුනේ ඒක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. සසර පින් කළා විතරකුත් නෙවෙයි. පින් කරනවත් එක්කම අපි ලොකු ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. මේ වගේ ධර්මය අහන්නට පහසුකම්, වටපිටාව, විවේකය, කල්යාණ මිත්‍රයන් හොඳ ස්ථාන අපට ලැබෙන්නේ කියලා අපි සසරදී ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපි දන් දෙන අවස්ථාවන් වලදී අපි මනාව සකසලා දන් දීලා තියෙනවා. ගෞරවයෙන් දන් දීලා තියෙනවා. කර්මඵල අදාහගෙන දන් දීලා තියෙනවා. දෑතින් දන් දීලා තියෙනවා. නිතර නිතරම දන් දීලා තියෙනවා. මෙන්න මේ කරුණු පහට ලැබිච්ච තෑග්ගක් තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඒකට අපි ණය නෑ පින්නතුනි. ඒ ධර්මයේ ඔබ ශ්‍රවණය කරනකොට ඔබ දේශකයන් වහන්සේට ණය නෑ ඔබ. ඇයි ඒ? ඔබ ප්‍රී ෆේඩ් කරලා තියෙන්නේ. කලින් ඔබ ඒකට ගාස්තු ගෙවලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබ මෙතෙන්ට එනකොටම ඔබට මේ සියලුම පහසුකම් ටික සකස් වෙලා තියෙන්නේ. ලස්සන ශාලාවක්, පහසු ආසනයක්, කෑම බීම ටික, මේ අත්පත්‍රිකා, සුදුසු වාතාවරණය, මේ සියල්ලම සඳහා ඔබ කලින් පින් නැමැති, පුණ්‍ය කර්ම නැමැති ගාස්තු ගෙවලා ඔබ ඒකට සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පින් අඩුවක් තිබුණොත් ඒ අවස්ථාව අපිට ගිලිහෙලා යනවා. ඉතින් ඔබ ඒ පින් උපරිම වශයෙන් ලබන අවස්ථාව. පින් තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තියට පත්වන කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථා පහක් ගැන. විමුක්තායතන සූත්‍රයේදී බුදුහාමුදුර දේශනා කළා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථා පහක් ගැන. මොනවද ඒ? ඒ පළවෙනි අවස්ථාව තමයි ධර්ම ශ්‍රවණය කිරීම. ශාස්ත්‍රෝන් වහන්සේ හෝ ශාස්ත්‍රෝන් වහන්සේගෙන් දහම අසා දැනගත් කල්යාණ මිත්‍ර, සබ්‍රහ්මචාරී, සත්පුරුෂයෙක් වෙතින් අපට සද්ධර්මය ලැබෙන අවස්ථාවේදී චිත්තිකත්වා මනසිකත්වා හොඳට අවධානයෙන් සිහියෙන් ඉඳමින් අත්පරි සංවේදී ධම්මපරි සංවේදී කියපු විදියට අර්ථය ධර්මය මෙනෙහි කරමින් ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව නැත්තම් බණ අහන වෙලාව සලකන්නේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් විදියට. ඉතින් අප මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාව පින්නතුනි අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. අප ශ්‍රවණය කරන්නේ නියම සද්ධර්මය නම් ඒ සද්ධර්මය අපට ලැබෙන ලාවේදී අපි හොඳ සිහියෙන් නුවණින් අවදියෙන් අපි ඉන්නවනම් අඛණ්ඩව අපේ හිතේ සති සම්පජඤ්ඤය සිහිය හා නුවණ කියන කරුණු දෙක වැඩෙනවා. වැඩෙන පමණට අපේ හිත රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. භාගවතුන් වහන්සේ වැඩ සිටි කාලයේහි බොහෝ දෙනෙක් ධර්මාවබෝධය කළේ ධ්‍යාන මාර්ගඵල ලැබුවේ බොහෝ විට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවලදී. විශේෂයෙන් සෝවාන් ඵලයට පත්වුනේ බොහෝ ශ්‍රාවකයන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. එනිසා බුදුහාමුදුර දේශනා කළා මනමින් ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් නිවනට පත් වෙන අවස්ථාවක් කියලා. එතකොට ධර්ම ශ්‍රවණය කළේ ඉවර වෙලා අපට අහන්න බෑ අපි වඩන්න මේක හිත දියුණු කරන්න මොකද කරන්න ඕනි කියලා. ඇයි මේ ඔක්කොම කියන්නේ ඒ කරන විදියමයි. මුල ඉඳන්ම කියන්නේ කෙලෙසුන් ගැන හිත මිදෙන විදියයි ධර්ම දේශනාවකදී සඳහන් කළ යුත්තේ. ධර්ම දේශනාව අවසානයේදී අපට අහන්න අයිතියක් නැහැ අපට කමටහන් දෙන්න කියලා. කමටහනම තමයි පිනතුනි ධර්ම දේශනා මුලින් දැන් අගට යන කම යන්නේ. ඒ කරුණ ටිකම තමයි Tamanට ආයි මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නත් තියෙන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක් විදිහට සඳහන් වෙනවා. දෙවැනි කාරණය, යම්කිසි දේශකයන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා නම් අපි ධර්ම කරුණ කාට හරි පැහැදිලි කරනවා නම් ඒ පැහැදිලි කරන අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරන කෙනා කෙරෙහි තාම කරුණාවෙන් මෛත්‍රියෙන් ධර්මයේ හොඳට අනුපිළිවෙල නොරදවා රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියන මේ රාග, දෝෂ, මෝහ කියන මේ තුන ප්‍රහීණ වෙන විදියට, චතුරාර්ය සත්‍යයට ගැළපෙන විදියට, පටිච්චසමුප්පාද න්‍යායට ගැළපෙන විදියට, ඇතනත කියන අන්ත දෙකෙන් දුර වෙන විදියට, මධ්‍යම ප්‍රතිපදාව විස්තර වෙන විදියට, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රකට වෙන විදියට, සතර සතිපට්ඨානේ වැඩෙන විදියට ධර්ම දේශනා කරනවා නම් අන්න ඒ ධර්ම දේශනා කිරීම දේශකයන් වහන්සේට විමුක්තායතනක් වෙනවා. අර්ථය මෙනෙහි කරමින්, ධර්මය මෙනෙහි කරමින්, ඒ කියන කරුණේ අර්ථය හොඳට ගලපමින් දේශනා කරනවා නම් අන්නේ දේශකයන් වහන්සේට ඒක විමුක්තායතනයක්, විමුක්තියට, නිවනට පත් වෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක අපට දැක ගන්න පුළුවන් අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සමහර ස්වාමීන් වහන්සේලා සෝතාපන්න කෙනෙක් විදිහට ධර්මාසන ආරෝහණය වෙනවා. ධර්මාසනයෙන් බැහැලා යන්නේ අනාගාමි කෙනෙක් විදිහට. ධර්මාසන ආරෝහණය වෙන්නේ අනාගාමි කෙනෙක් විදිහට. ධර්මාසනයෙන් බැහැලා යන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදිහට. එහෙම අවස්ථාව ගැන බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක් විදිහට සැලකනවා. තුන්වෙනි කාරණය තමයි ධර්මයේ සජ්ජහානා කිරීම. ඔබ අසා දැනගත්තු ධර්ම කාරණා සූත්‍ර හොඳට අර්ථ පරිසංවේදී ධම්ම පරිසංවේදී කිපිදියට අර්ථය ඒක තේරුම හොඳට මෙනෙහි කරමින් ඒකේ තියෙන හේතුඵල ධම හොඳට ගලපමින් යම් කිසි කෙනෙක් සජ්ජහානා කරනවා නම් ධම්මචක්ක සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, අනන්ත ලක්ෂණ සූත්‍රය, පංචවග්ගීය සූත්‍ර මෙන්න මේ වගේ සූත්‍ර පිනතුනි හොඳට අර්ථයක් දැනගෙන සිහියෙන් නුවණින් සජ්ජහනා කරනවා නම් අන්න ඒ ධර්ම සජ්ජහනා කිරීමත් විමුක්තායතනයක් බවට පත් වෙනවා. සත්‍යබොජ්ජංග සජ්ජහනා කරද්දී සති සම්බොජ්ජංග, ධම්මවිජේ සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම නැත්නම් චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය ආදී සත්‍යයන් පිළිබඳව දස සංඥා, අනිච්ච සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනිවිරත සංඥා, සබ්බ සංඛාරයේ ස්වානිච්ච සංඥා, ආනාපාන සති මෙන්න මේ වගේ කරුණු මනවින් සජ්ජහානා කරනවා නම් අර්ථය මෙනෙහි කරමින් ධර්මයේ මෙලෙස සජ්ජහානා කිරීමත් විමුක්තායතනයක් විදිහට සඳහන් වෙනවා. තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි ධර්මයේ මෙනෙහි කිරීම. මේක එක අතකින් ධම්මානුපස්සනාව, තවත් පැත්තකින් මේක ධම්මවිදියේ සම්බොජ්ජංගයටත් අයිති වෙනවා. තමා අසා දැනගත්තු ධර්ම කාරණා, සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු කරුණෝ චින්තාමේ ඥානයේ විදියට සිහි කරන අවස්ථාව. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේකයි, සමුදය සත්‍ය කියලා කියන්නේ මේකයි, අනිත්‍ය වඩන්නේ මෙහෙමයි, බොජ්ජංග ටික මෙහෙමයි, චතුරාර්ය සත්‍ය ගැලපෙන්නේ මෙහෙමයි, ත්‍රිලක්ෂණය වඩන්නේ මෙහෙමයි, සතර සතිපට්ඨාන අංග ටික මෙන්න මේ විදියයි කියලා මේ කරුණු හොඳට අර්ථය මෙනෙහි කරමින් ධර්මය මෙනෙහි කරමින් නුවණින් සිහි කිරීම විමුක්තායතනයක් විදිහට සලකනවා. හතරවෙනි කාරණය. පස්වෙනි විමුක්තායතන විදිහට සලකන්නේ ධර්මය අසා දැනගත්තු දේ අනුව සමත විදර්ශනා නැමැති භාවනාවන්හි නිරත වීම. විවේක ස්ථානයක ඉඳගෙන ටිකෙන් ටික තමන්ගේ පහසුව සලසාගෙන සමත භාවනාවක, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී භාවනා වලින් පටන් අරගෙන ආනාපාන සතිය ආදී භාවනා වලින් දියුණු කරලා හිත සමාධිමත් කරගෙන සමාහිතෝ භික්ඛවේ යථාභූතං ඛජානති කියපු විදිහට හිත සමාධිමත් වුණාට පස්සේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට සමුදය වේ විදිහට අනිත්‍ය සංඥා අනාත් සංඥා ආදී වශයෙන් සමුදය වය අස්සාදාදීනව නිස්සරණ වශයෙන් මේ විදිහට දේශනා කරපු කරුණු අනුව නොනින් මෙනෙහි කිරීමත් විමුක්ති ආයතනයක් විදිහට සලකන්නේ. එනිසා පින්තුනි අපි නිවැරදි ලෙස ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ධර්ම සාකච්ඡා කරනවා නම් ධර්මයේ මෙනෙහි කරනවා නම් සජ්ජහන කරනවා නම් සමත විදර්ශනා වඩනවා නම් මේ හැම කරුණක්ම අපි ටිකෙන් ටික විමුක්තියටපත් වෙන අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් නිවැරදි ධර්මඥානයක් තියෙන කෙනෙකුට දේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම තමා වැඩට ගියා වෙන්න පුළුවන්, මාකට් එකට බඩු ගන්න ගියා වෙන්න පුළුවන්, දරුවා පාසලට දාන්න ගියා වෙන්න පුළුවන්, අම්මා තාත්තා බලන්න ගියා වෙන්න පුළුවන්, වෙනත් රටකට ගියා වෙන්න පුළුවන්. ඒ කොහේ ගියත් තමයි යන්නේ නිවන වෙතයි තමයි යමින් ඉන්නේ. බාහිර ලෝකයේ කෙනෙකුට පේන්නේ මෙයා බඩු ගේන්න යනවා, මෙයා උපන්දින සාදයකට යනවා, මල ගෙදරකට යනවා, රැකියාවකට යනවා, විශ්වවිද්‍යාලයට යනවා. ඒව තමයි බාහිර දකින කෙනාට පේන්නේ. නමුත් ආධ්‍යාත්මික වශයෙන් මේ තැනැත්තා තවන පියවරක් පාසා යන්නේ කොහේටද? නිවන වෙත සමීප වෙමින් ඉන්නේ. මෙන්න මේ විදියට පින්තුනි අපේ ජීවිත අපි සකසා ගන්නට ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම කරුණක්ම අපට සම්මා දිටිය තියෙනවා නම් සම්මා දිටිය තිබුණු පමණට අපේ සංකල්ප හොඳයි, ඉන්ටෙන්ෂන් එක හොඳයි, අපේ වචන ලස්සන වචන කතා වෙන්නේ, අපේ ක්‍රියාවන් හොඳයි, අපේ රැකියා දැහැමි රැකියා බවට පත් වෙනවා, අපේ උත්සාහය, සිහිය, සමාධිය මේ හැම කරුණක්ම පින්නතුනි අපේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මා දිට්ඨියේ පෙරටු කොටයි හැම මොහොතක් කරාම අපි ඉදිරියට පියවර තමයි. එනිසා පින්නතුනි මේ ධර්ම කරණ අහන්න අහන්න අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නට ඕන. ඒ වෙනස ඉතාම වේගෙන් වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? එක පැත්තකින් වේගෙන් අපි මහලු බව කලා ලෙඩ දුක් දුර්වල වීම කරා ජීවිතේ ළඟා වෙමින් ඉන්නේ. ගතවන හැම මොහොතක් පාසාම අපට අහිමි වෙන්නේ මේ ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි, අතිශය දුර්ලභව ලැබපු මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයයි අපට හැම තත්පරයක් පාසා මොරලොස්වේ කියන්නේ මේක අහිමි වෙනවා කියලා. අන්නේ තැනදී අපි හුඟක් බුද්ධිමත්ව නුවණින් එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් ප්‍රඥාවත් දිනු වෙන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් එක පැත්තකින් සතියත් අනිත් පැත්තෙන් සම්පජඤ්ඤය සිහිය සහ නුවණ කියන කරුණු දෙක දිනු වෙන්නට ඕන. සමස්ත බුදුදහම කියලා කියන්නේ මෛත්‍රිය හා ප්‍රඥාව නැමැති පිලස් දෙක, කොළුණු දෙක මත ගොනු කරන්න පුළුවන්. වෙනත් විදියකින් කියනවා නම් සමස්ත බුදුදහමම සති සම්පජඤ්ඤය කියන සිහිය සහ නුවණ කියන කරුණු දෙක මත, ස්තම්භ දෙක මත, පිලස් දෙක මත ගොනු කරන්න පුළුවන්. අපේ ජීවිතේ හැම ක්‍රියාවක්ම මේ ඔස්සේ අපි සකසා ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඒ තුළින් දිනෙන් දින අපට ධර්මයේ තියෙන ස්වාක්ඛාත බව, සාන්දෘෂ්ටික බව, ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන බව තමන්ට මත විඳින්නට පුළුවන්. තමන් ජීවිතයේ ඉහළම ඉලක්කයට ළඟා වෙන විතරක් නෙවෙයි, තමා ලෞකික විදියට බලාපොරොත්තු වෙන දැහැමි බලාපොරොත්තු තමන් බලාපොරොත්තු වෙන කාලයටත් වඩා ඉක්මනින් සපුරා ගන්නට මේ තමා රකින ආධ්‍යාත්මික ගුණ දහම් තමන්ගේ ජීවිතයට ශක්තියක් බවට පත් වෙනවා. පින්නතුනේ අද අපේ මාතෘකාව චතුරාර්ය සත්‍ය. චතු කියන්නේ හතර, ආරය කියලා කියන්නේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා, සත්‍ය කියන්නේ සත්‍ය කියන එක, ඇත්ත කියන එක. ඒ ඇත්ත කියන එකේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒක තත කියපු විදිහට ඒක ස්ථිරයි, ඒක සත්‍යයි. අවිතත, ඒක අනිත් පැත්තට පෙරලෙන්නේ නැහැ. දුකේ කියලා කිව්වනම් ඒක දුක නොවෙන්නේ නැහැ. තවත් පැත්තකින් අනඤ්‍යත ඒක වෙනස් වෙන්නේ නැහැ. කාලයක දෙක විදියක තියලා තව කාලයක දෙක සැපයක් වෙන්නේ නැහැ. මෙන්න තත අවිතත අනඤ්‍යත කියන මෙන්න මේ ලක්ෂණ තුනේ යුක්ත නිසා මේකට සත්‍ය කියලා කියන්නේ. බුද්ධහදී ආර්යයන් වහන්සේලා අනාවරණය කරගෙන ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කරන දහම් පණිවිඩයක් නිසා මේකට ආර්ය කියලා කියන්නේ. අන්නේ ආර්ය සත්‍ය හතරක් තියෙනවා. මොනවද ඒ හතර? දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාවත. මේ හතරක් මෙහෙම තිබුණට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ එක වතාවක මේ හතරම දේශනා කරපු වෙලාවල් තියෙනවා. තවත් තැනක බුදුහාමුදුරෝ මේ තුනක් විතරක් දේශනා කරනවා. තවත් තැනක බුදුහාමුදුරෝ දෙකක් විතරක් දේශනා කරනවා. දුක සහ දුක නිරෝධ විතරක් දේශනා කරනවා. තවත් තැනක බුදුහාමුදුරෝ මේ සූත්‍රයේ එකක් විතරක් දේශනා කරනවා. ඒ ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව දේශනාවල විවිධත්වයක් දැක ගන්න පුළුවන්. හැබැයි පින්තුනි, යම් කෙනෙක් එකක් හරියට අවබෝධ කරගත්තොත් එයාට අනිත් තුනම අවබෝධ වෙනවා. දෙකක් අවබෝධ කරගත්තොත් අනිත් දෙකත් අවබෝධ වෙනවා. මෙන්න මේ වගේ සම්බන්ධයක් මේ හතර තුල දැක ගන්නට පුළුවන්. මේ දුක්ඛ කියන කාරණය, පාලි භාෂාවේ තියෙන දුක්ඛ කියන වචනය වෙනත් භාෂාවකට තනි වචනයකින් පරිවර්තනය කිරීම පහසු නෑ. අපි සාමාන්‍යයෙන් සිංහලයේ දුක කියලා කියනවා. ඉංග්‍රීසි වලින් අපි සෆරින් හෝ ඩිස්සැටිස්ෆැක්ෂන් හෝ අන්සැටිස්ෆැක්ටරිනස් කියලා කියනවා. නමුත් ඒකට ඒකාංශ වචනයක් වෙනත් භාෂාවකින් කියන එක පහසු නෑ. වෙනත් සිනොනිම්ස් වලින් සමාන වචන රාශියකින් තමයි මේක විස්තර කරන්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූර්යෝපම කියන සූත්‍රයෙන්. සූර්යා උදාහරණයට අරගෙන දේශනා කරන සූත්‍රයක් බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද? පෙරදිගින් පායන, නැගෙනහිරින් පායන සූර්යා වගේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙතින් අපට ලැබෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට ලැබෙනකොට මුළු ලෝකයා ආලෝකවත් වෙනවා. අන්න ඒ චතුරාර්ය සත්‍ය නැමැති සූර්යා ලෝකෙට එනකොට ඒ සූර්යා පායන්න කලින් පෙරදි ගහසෙහි පාටක් තියෙනවා. අපි ඩෝන් එක කියලා කියන්නේ. අරුණෝදය කියලා කියනවා සිංහලින්. රතු පාටට, තැඹිලි පාටට නැගෙනහිර අහස පේනවා. ඒකට කියන අරුණෝදය කියලා. අන්නේ අරුණෝදය වගේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. චතුරාර්ය සත්‍ය නැමැති සූර්යා පායන්න කලින් පෙරදි ගහසේ තියෙන අරුණෝදය තමයි මොකද්ද? සම්මා දිට්ඨිය කියන කාරණේ, right vision, right understanding කියන කාරණේ. මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? කොහොමද සම්මා දිට්ඨිය ලබන්නේ? කොහොමද සම්මා දිට්ඨිය උපදවාගන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම කියන එක. නිවැරදි දැක්ම ලබන්න නම් ආසන වශයෙන් කාරණා දෙකක් අවශ්‍යයි. මොනවද? එකක් තමයි ධර්මශ්‍රවණය, පරතෝ ගෝස කියලා අපි ඒකට කියනවා. දෙවනි කරුණ යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ දෙක ආසන කරුණු විදිහට උපකාරවත් වෙනවා. මේ දෙකටම මුල් වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය කියන කාරණේ. පුබ්බේච කත පුඤ්ඤතා කියන ලක්ෂණයෙන් ලැබෙන කල්යාණ මිත්‍රාශ්‍රය අපට ලැබෙන්නට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනකොට අපේ ළඟ සෝච බව තියෙනකොට ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. ලැබෙනකොට සිහියෙන් දහම අහලා නුවණින් මෙනෙහි කරන්නට ඕන. පරතෝ ගෝස සහ යෝනිසෝ මනසිකාරය කියන මේ කාරණා දෙකයි සම්මා දිට්ඨියට හේතු වන ආසන්නතම කරුණු. සම්මා දිට්ඨිය ලැබුණට පස්සේ හරියට අර අන්ධකාරයෙන් තිමිච්ච ලෝකයට පෙරදිගින් සූර්යා ලැබුණා වගේ මුළු ලෝකෙම පේන්න ගන්නවා. පේන්න අරගෙන මොකද වෙන්නේ? මුළු ලෝකයක් ප්‍රබෝධමත් වෙනවා. මල් විකසිත වෙනවා, කුරුලෝ නැගිටලා හඬනවා, පොඩි ළමයි නැගිටිනවා, අම්මල නැගිටලා කෑම වෙනවා. හැමදේම මුළු ලෝකයක් ආලෝකවත් වෙනවා. මේ සම්මාදිට්ඨිය ලැබිලා චතුරාර්ය සත්‍ය නැමැති සූර්යාලෝකය ලෝකෙට පහළ වෙනකොට. මෙන්න මේක ලැබෙන්න ලැබෙන්න මොකද වෙන්නේ? එක පැත්තකින් අපි සබ්බ පාපස්සකරණන් කියපු විදියට පාපයන් පැත්තෙන් නිදහස් වෙනවා. කුසලස උපසම්බදා කියපු විදියට හැකිතාක් දුරට දාන සීල භාවනාදී ලෞකික කුසලයන් පුණ්‍ය කර්මයන් සිදු කරනවා. අනිත් පැත්තට සචිත්ත පරියෝදාපණන් කියපු විදියට චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් ඒ ඔස්සේ සීලය පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියපු විදියට සීලේ පිහිටලා සමත විදර්ශනා වඩනවා. මේක තමයි සම්මාදීතියෙන් අපට ලැබෙන කාරණය. පින්නතුනි, අපේ ජීවිත හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකක් කියලා කියන්නේ සාගරයේ පාවේ පාවේ තියෙන ලොකු අයිස් කුට්ටි. අයිස්බර්ග් එකෙන් උඩට පේන්නේ බොහොම ටිකයි. අයිස්බර්ග් එකේ යට ලොකු කොටසක් තියෙනවා. අන්නේ වගේ තමයි අපේ ජීවිතවල උඩට පේන්නේ. අපි රැකියා ආරක්ෂා කරනවා, ඉගෙන ගියා ගන්නවා, දරුවන්ට ඥාතින්ට යුතුයකම් කරනවා, කැම්බීම ආදී සෝදානම් කරලා අපි ජීවත් වෙනවා. මෙන්න මේ ටික තමයි අපේ ජීවිතය ඉහළින් පේන්නේ. නමුත් ඒ ඉහළින් පේන ලෝකයේ යට තවත් ලොකු යථාර්ථයක් තියෙනවා. අන්නේ යථාර්ථය ජලයෙන් වැසිලා තියෙන මේ යථාර්ථය එලිකල දෙන්නේ කවුද? බුද්ධහදී උත්තමයන්, කල්යාණ මිත්‍රයන්, සත්පුරුෂයන් තමයි මෙන්න මේ සැඟවිච්ච කොටස අපට හඳුනා දෙන්නේ. මෙන්න මේ සැඟවිච්ච කොටස හඳුනා දුන්නට පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම අපි ජීවිතේ මෙතෙක් කලක් මොකද්ද විඳලා තියෙන්නේ, මොකද්ද අපි මෙතෙක් කලක් කරලා තියෙන්නේ කියන එක අපට තේරෙන්නේ. අර අයිස්බර්ග් එකේ උඩ කොටස පාවේ පාවේ තියෙනකොට ඇතැමිට හෙමින් පාවෙනවා, හයියෙන් පාවෙනවා. අපට තේරෙන්නේ නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. මේ ඉහළ කොටසේ ක්‍රියාකාරීත්වයට තියෙන ප්‍රධාන සාධකය ජලයෙන් වැසී තියෙන යට කොටස අයිස්බර්ග් එකේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතවල මේ තියෙන යට කොටස අපට පේන්න ගන්නේ සම්මාදිටියත් එක්ක. වෙනත් උදාහරණයකින් කියනවා නම් අන්ධ මිනිසෙක් ඉන්නවා. ඇස් දෙකම නොපෙනෙන කෙනෙක් ඉන්නවා. මේ අන්ධ මිනිසයාට වෙනත් අසත්පුරුෂ පිරිසක් ඇඳුමක් දෙනවා. ඉතාම දුර්වර්ණ වෙච්ච ඇඳුමක් දෙනවා මෙයාට ඇඳගන්න කියලා. හැබැයි දෙන්නේ මොකක් කියලාද? ඔහුට කියනවා මේක තමයි ලෝකේ ලස්සනම ඇඳුම. මේක තමයි ලෝකේ පිරිසිදුම ඇඳුම. මේක තමයි ලෝකේ තියෙන වටිනාම ඇඳුම කියලා මේ අන්ධ මිනිසයාට දෙනවා මේක. දුන්නාම මෙයා මොකද කරන්නේ? එයා මේක විශ්වාස කරනවා. විශ්වාස කළා මෙයා මේක ඇඳගෙන හැම තැනම යනවා. යන්නේ නිකන් නෙවෙයි, තමගේ යාළුවා හම්බ වෙන්න. ගිහිල්ලා කියනවා බලන්න මගේ ඇඳුම ලස්සන. මං ඇඳන් ඉන්නේ ලෝකේ වටිනාම ලස්සනම පිරිසිදුම ඇඳුම කියලා අනිත් අයට පෙන්නනවා. අනිත් අය මොකද කියන්නේ? අනිත් අයත් අර වගේම අසත්පුරුෂ අය බොහෝ විට ඉන්නේ. ඒ අයත් කියන්නේ හරිම ලස්සනයි, හරියට හරි, ඔබට මේක කොහෙන්ද හම්බුනේ කියලා අප්පුඩි ගහලා මෙයාව තවත් ඔසවල තියෙනවා. මෙහෙම මහු තැන් තැන්වල මේ දුර්වර්ණ වස්ත්‍රය ඇඳගෙන යද්දී මෙයාට හම්බෙනවා ඉතාම කල්ලා, කල්යාණ මිත්‍ර සත්පුරුෂ මනුස්සයෙක්. ඔහු මොකද කරන්නේ? ඔහු මොකක් කරන්නේද? ඈ ඔව්, සාමාන්‍ය අපට හිතෙන ඔහු ඇත්ත කියයි කියලා. නමුත් ඇත්ත කිව්වට ඔහු කවදාවත් පිළිගන්නේ නැහැ. ඔහු මොකද කරන්නේ? ඔහු දන්නවා මොහුට ඇස් සමාරුව තිබුණට මොහුට ඇස් දෙක සනීප කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඔහු මේ තැනැත්තාගේ අතින් අල්ලගෙන ඉතාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් වෙත මේ තැනැත්තා එක්ක යනවා. ගිහිල්ලා මෙයාට ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කළ ඇස් දෙක සුවපත් කරනවා. ඇස් දෙක සුවපත් කරපු ගමන් මෙයා ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම බලන්නේ අර ලස්සනම වටිනාම පිරිසුදු ඇඳුමේ තත්ත්වය කොහොමද කියලා. බලපු ගමන් මොකද්ද පේන්නේ? බලපු ගමන්ම පේනවා මෙච්චර කලක් මුළු ලෝකයක් මේ තැනැත්තා මුලා කළ නේද හිටියේ කියලා. ඔහු ඉක්මනට මේ වස්ත්‍රය අයින් කරනවා. මේ උපමාව සඳහන් කරන්නේ මොකටද පේනොතනි? අපේ ජීවිත ගැන මේ කියන්නේ. මොකන්ද අපේ ජීවිත ගැන කියලා කියන්නේ? අපේ තියෙන රූප සම්පත්තිය ගැන, අපේ දරුව පිළිබඳව, අපි ඉන්න ගෙදර ගැන, අපි පාවිච්චි කරන වාහනය ගැන, අනිත් බොහෝ දෙනෙක් ලොකු වර්ණනා කරලා තියෙන අපට, අපි ගන්න කෑම බීම ගැන, අපි පාවිච්චි කරන බඩු මුට්ටු ගැන, මුළු ලෝකයක් අර අන්ද මිනිසයාට ඇඳුමෙහි ගුණ කිව්ව වගේ අර දුර්වර්ණ ඇඳුමේ ගුණ කිව්ව වගේ අපිට ලස්සන ගයක් තියෙනකොට අනේ හරිම ලස්සන ගයක් නෙවට තියෙන්නේ. අපි ඇඳුමක් ඇඳනම් හරිම ලස්සන ඇඳුමක් නේ. කෑමක් කනකොට අනේ හරිම රස කෑමක් නේ. කොහෙන්ද මේක හම්බුනේ? මේ වගේ මුළු ලෝකයක් අපව මුලා කරලා තියෙනවා. අන්න ඒක තේරෙන්නේ කොහොමද පින්නතුනි? මෙන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ පමණට. සම්මාදිටිය තේරුම් ගන්න කලින් පින්නතුනි අපි දැනගන්නට ඕන මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මොකද්ද කියලා. දැනට අප ඉන්න දෘෂ්ටිය මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. දැන් අපි ඉන්නේ කොහොමද? දැන් අපි ඇහැට රූපයක් පේනකොට මොකද්ද අපේ ආකල්පය? ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ පේන රූපය කලින් මෙතන තිබ්බා, මං දැන් බලනවා මේක තියෙන රූපයම, මං ඇහැ පැත්තකට ගත්තත් මේ රූපය එතනම ඉතුරු වෙනවා කියලා. මේකත් අපට අන්දකෝ ඇඳුමක්, මියර දුර්වර්ණ ඇඳුමක් ඇඳුවා වගේ. අපි හරියට උදාහරණයක් කිව්වොත් කණ්ණාඩිය ළඟට යනකොට අපි හිතනවා කණ්ණාඩියේ රූපය පේනකොටම කණ්ණාඩියේ කලිනුත් රූපය තිබුණා, මං එන්න කලින් බලාගෙන හිටියා, මං එනකම් මං යනකොට මේක තිබුණා, මං ආවට පස්සෙත් කණ්ණාඩියේ රූපය ඉතුරු වෙනවා, මට ඕනම වෙලාවක ගිහින් ඒක බලන්න පුළුවන් කියලා. අපි ගෙදරින් ආවහම ඉක්මනට බණහන්න ඕන කියලා තමා ගෙදර යනකොටත් ගෙදර ඒ විදිහටම තියෙනවා කියලා හිතන් ඉන්නේ. කන්නාඩිය රූපේ තියෙනවා වගේ අපි හැමෝම හිතන්නේ. සම්මුති සත්‍ය anu එක හරි පරමාර්ථ සත්‍යද එනකොට ඒක නිවැරදි දෙකක් නෙවෙයි පින්නතන. අපේ සීනුව අත්දැකීම් කන්නාඩිය ළඟට යනවා වගේ. අපි ෆ්‍රිජ් එක අරිනවා. අරිනකොටම අපිට පේන්නේ අනේ හරිම ලස්සනට ලයිට්ස් පත්තු වෙලා මේ කැම ටික හොඳට පේනවා කියලා හිතන් ඉන්නේ. අපි හිතන්නේ වහලා තියෙනකොටත් අර වගේම ලස්සනට තියෙනවා කියලා ලයිට් පත්තු වෙලානේ. වහලා තියෙනකොට ලයිට් පත්තු වෙලාද තියෙන්නේ? අන්ධකාර ලෝකයක් නේ. පින්නතුනි අන්නේ වගේ තමයි අපි මේ අත්විඳින ලෝකය. මේ මොහොතේ අත්විඳින ලෝකයක් මේ තියෙන්නේ. නමුත් අපේ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ, වැරදි දැක්ම කියලා කියන්නේ, අපි හිතන් ඉන්නේ කලින් තිබුණු දෙයක් ය මේ අත්විඳින්නේ මේ අත්දැකීමට පස්සේ මේක ඉතුරු වෙනවායි කියලා. මේක මිත්‍යා දෘෂ්ටියක ලක්ෂණයක්. තවත් ලක්ෂණයක් තමයි අපි හිතාගෙන ඉන්නවා, එක්කෝ මේ රූපය මේ මොහොතේම නැති වෙනවා, නැති වුණොත් නැති වුණාමයි. මේකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. අපට අත්දැකීමක් ලැබෙනවා, ඒක එහෙම නැති වෙලාම යනවා කියලා අපි හිතනවා. ඒක ඒකාන්තයක්. ඒකට කියන නාස්තිකවාදය කියලා, උච්ඡේද දෘෂ්ටිය. නැත්තම් අපි හිතාගෙන ඉන්නවා අර මුලින් සඳහන් කරපු විදියට අපේ අත්දැකීම් ලෝකේ එක දිගටම තියෙනවා, අපි හිතුවත් නැති වුණත් එක දිගටම මේ ලෝකේ තියෙනවායි කියලා. ඒකට කියන සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. මෙන්න මේ දෘෂ්ටි දෙක මත තමයි අපි සාමාන්‍ය ලෝකේ ඉන්නේ. තවත් විදියකින් කියනවා නම් මිත්‍යා දෘෂ්ටි ලක්ෂණය මොකද? අපට දැන් මේ ලෝකයක් පේනවා නම් මෙතන මිනිස්යන් ටිකක් පේනවා, පිළිම වහන්සේ පේනවා, බිත්ති පේනවා, ලයිට්ස් පේනවා, මල් පේනවා, මල් වල එක එක වර්ණ පේනවා. අපි හිතන් ඉන්නේ මේ විඳින අත්දැකීම ලෝකේ ඕනම සත්වයකට මේ විදියටම විඳින්න පුළුවන් කියලා. අපට පේන්නේ මෙතන සත්‍යයන් 45 දෙනා නම් ලෝකේ ඕනම සත්වයකට පේන්නේ 45 දෙනෙක් කියලා අපි හිතන්නේ. නමුත් මේ පේන්නේ අපට කර්මයෙන් නිස්පාදනය කළ දීපු අපේ ලෙන්ස් එකට පේන ටිකයි මේ පේන්නේ. අපේ කර්මයේ අභ්‍යන්තර වෙනස් වෙච්ච ගමන් මේ ලෙන්ස් එක වෙනස් වෙනවා. මේ ලෙන්ස් එක වෙනස් වෙච්ච ගමන් මේ නොපෙනෙන සත්‍යයන් පේන්න ගන්නවා. මේ පේන සත්තුනුත් ඇතැමිට මීට වඩා වෙනස් විදියට පේන්න ගන්නවා. මේ පේන බිත්ති, මේ ආවරණයන් සියල්ලක්ම විනිවිද වෙනත් ලෝකයක් අපට පේන්න ගන්නවා. එතකොට මේ පේන්නේ සත්‍යම ලෝකේ නෙවෙයි, මේ මොහොතේ තමන්ගේ කර්මයෙන් නිස්පාදනය කළ දීපු ආයතන වලට සාපේක්ෂව පේන ලෝකයක් මේ තියෙන්නේ. ඒක අපි දැනට අපි ඉන්න ඇගේ යම් කිසි විදියකට කර්මයේ සමාන නිසා අපිට සමාන විදියට පේනවා. නමුත් මේක සත්‍යයෙන් සත්‍යයට වෙනස්. මෙන්න මේකත් අපිට තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම අපි හිතනවා මට යම් කිසි දෙයක් අත්විඳින්න පුළුවන් නම් මෙතන වතුර බෝතලයක් තියෙනවා නම් ඒ වතුර බෝතලය ඕනම කෙනෙකුට වතුර අරගෙන බොන්න පුළුවන් කියලා. ඒ වතුර ටික මගේ ලෝකයට. ඔබ අහලාද බුදුරජාණන් වහන්සේගේ කාලේ අතීතයේ එක්තරා අවස්ථාවක මිනිස්සෙක් සත්‍යයක් මරලා වතුර හොයන්න ගියා, ලිං වලට යනවා, වතුර කල බලනවා, කිසිම තැනක වතුර පේන්නේ නැහැ. අනිත් අය ඒ තැන්වලින් වතුර අරන් බොනවා, මෙයාගේ ලෝකෙට වතුර පේන්නේ. තවත් ලක්ෂණයක් තමයි අපි හිතන්නේ මේ මොහොතේ මට මේ අත්දැකීම ලැබෙනවා නම් මට ජීවිතේ ඕනම වෙලාවක ලැබෙන්නේ මේ සමාන අත්දැකීමක් කියලා. යම් කිසි කෙනෙක් දැක්කහම මට මේ මොහොතේ සතුටයි නම් ඕනම වෙලාවක එයා දැක්කම සතුටක් මම හටගන්නේ කියලා හිතෙන්නේ අපට. දැන් සතුට හටගන්නේ දැන් මගේ මනසේ ස්වභාවය අනුව එයාගේ හොඳ ගුණයක් පේන නිසායි දැන් සතුට වෙන්නේ. ඊළඟ මොහොත මට එයාගේ අඩුපාඩුවක් පේනුනොත් ඊළඟ මොහොතේ පේන ලෝකේ වෙනස්. මෙන්න මේකත් මිත්‍යා දෘෂ්ටියේ සහ සම්මා දිට්ඨියේ වෙනස හඳුනා ගන්න තියෙන අවස්ථාවක්. තවත් ආකාරයකින් කියනවා නම් පින්නතුනි, අපට ඇසට රූපයක් දකිනකොට අපට එක පැත්තකින් ඇත කියන අන්තයට යනවා, නැත්නම් නැත කියන අන්තයට යනවා. මෙන්න මේ දෙකත් එක්ක අපි ඉන්නකොට අපට හිතෙනවා අපට බාහිර ලෝකයෙන් සැප දුක එන්නේ කියලා. ඔබ ලස්සන සින්දුවක් අහනවා නම් ඒ සින්දුවෙන් ඔබට මේ සැපේ එන්නේ කියලා ඔබ හිතනින්. ඔබට යම්කිසි සුවයක් විඳිනවා නම් නාසයට සුවඳක් නම් අපි හිතන් ඉන්නේ ඒ අදාළ වස්තුවෙන් මේ සැප දුක ආවේ කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. දැන් මෙතන පිළිම වහන්සේ තියෙනකොට ඔබට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. හැබැයි බුදුදහමට දැඩි විරුද්ධ කෙනෙක් ඇවිල්ලා මෙතෙන් මේ පිළිම වහන්සේ දැක්වත් කොහොමද? මේ පිළිම වහන්සේගෙන් සතුට එනවා නම් හැම දිනාට මේක වගේ එන්න ඕන. නමුත් එහෙම නැහැ. ඒ පුද්ගලයාගේ මනසට අනුව වෙනස් වෙනවා. මේ පන්සල දකිනකොට ඔබට හරිය සතුටක් ඇති වෙනවා. හැබැයි වෙනත් ආගමික කෙනෙකුට එහෙම නොවෙන්නට පුළුවන්. මෙන්න මේකත් අපේ මෝහයේ තියෙන ලක්ෂණය. මෙන්න මේ විදිහට පින්නතුනි විවිධ න්‍යායවලින් මේක විස්තර කරන්න පුළුවන්. අනිත් දේ තමයි අපට යම්කිසි සැපයක් එනකොට දුකක් එනකොට අපි හිතන්නේ යම්කිසි අත්දැකීමක් එනකොට මේ වර්තමාන මොහොතේ අත්දැකීමේ විදිහටම තමාට ලැබෙනවායි කියලා. ඇසෙන් රූපයක් දකිනව නම් අපි හිතන්නේ ඒ රූපයේ මේ මොහොතේ දකින රූපයේ මේ ලැබෙන්නේ කියලා. උදාහරණයක් කිව්වොතින් ඔබ කෑම පිඟානක බත් කනවා. බත් කනකොට පළවෙනි බත් පිඟාන අනා ගන්නකම් හිතනවා කොහොමද රස බලන්න ඕන කියලා. කටට දාගත්තු ගමන් ඊළඟට මොකද හිතෙන්නේ? මේ දැන් රසය එන්නේ මේ පිඟානේ දැන් තේන කෑම ටික කියලා. පිඟානේ වෑංජන ටික බත් ටික ඒව බල බල තමයි මේ කටේ රස විඳින්නේ. ඇත්තටම මේ මොහොතේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන කෑමද? පිඟානේ තියෙන කෑම ටික නෙවෙයි ඇත්තෙම. මේ මොහොතේ රස විඳින්නේ Tamange කටේ මිශ්‍ර වෙලා කෙලත් එක එකතු වෙච්ච අර ඊටාම දුර්වර්ණ වෙච්ච වමනයක් වගේ ටික අත්දැකීම තමයි මේ මොහොතේ ලබන්නේ. ඒක රස විඳට අපිට හිතෙන්නේ අපි මේ කෑම ටික මේ රස විඳින්නේ පිඟාන කෑම ටික කියලා හිතන්නේ. මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒකටම තවත් උදාහරණයක් කිව්වොතින් ඔබ යම් කිසි තැනක ඇවිදිනවා නම් යම් කිසි තැනක ටෝච් එකක් ගහමින් රාත්‍රී කාලේ යනවා නම් ඔබ නිතරම ටෝච් එක ගහන්නේ කොහේද? ටෝච් එක ඉස්සරහට ගහන්නේ ඔබ ඉන්නේ කොහේද? ඉන්නේ ඔබ අතීත අත්දැකීමේදී. ඔබ කලින් ටෝච් එක ගහපු තැන දැන් ඉක්මිලා ගිහිල්ලා. නමුත් කලින් ටෝච් එක ගහපු තැන තමයි දැන් මේ ඉන්නේ. නමුත් බලාගෙන ඉන්න ඉස්සරහා. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට රෝද හතර මෙතන තියෙන්නේ. නමුත් මීටර 25ක් 30ක් 50ක් ඉස්සරහා බලාගෙන තමයි ඔබ ඩ්‍රයිව් කරන්නේ. ඔබ කවදාවත් රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කරලා තියෙද? ඔබ කවදාවත් පඩිපලක් නගිනකොට කකුල් දෙක බලාගෙන පඩිපල නැගලා තියෙද? කවදාවත් නෑ. අපි නිතරම ඉස්සරහා බලාගෙන තමයි යන්නේ. පින්නතුනි මේකම තමයි අපේ ජීවිත අත්දැකීම. ඔබ යම් කිසි දෙයක් මෙන්න මේ මලක් සතුටේ කියලා මේ මල ලස්සනයි කියලා කියනකොට මොකද තත්ත්වය? මුලින් ඇහැට ආපු වර්ණ රූපය එතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා ඇසෙන් රූප හඳුනා ගන්න බෑ. හඳුනා ගන්නකොට කොහෙන්ද හඳුනාගන්නේ? ඒ වර්ණ රූපේ නිරෝධ වෙලා ඒකෙන් හටගත්තු සංඥා වේදනා දෙක මන ආයතනයෙන් තමයි මනෝ විඥානයක් විදිහට තමයි හඳුනගන්නේ. එහෙනම් පින්නතුනි තත්ත්වය මොකද්ද? ඔබ මෙතෙක් කලක් යම් කිසි දෙයක් දැකලා හොඳයි කිව්වනම් ඒ හොඳයි කියලා තියෙන මොහොතකද? ඔබේම සිතුවිලි ටිකකට. ඔබ කාට හරි බැන්න නම් බැන්නලා තියෙන කාටද? ඒ පුද්ගලයාටද? ඔබේම ස්කන්ධ පංචකයට, ඔබේම සිතුවිලි ටිකට බැන්නලා තියෙන්නේ. ඔබ කාට හරි ආදරය කළා තියෙනවා නම් ආදරය කළා තියෙන කාටද? ඒ පුද්ගලයාටද? නැහැ, ඒ පුද්ගලයාගෙන් මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඔබේම චිත්තචෛතසිකයට තමයි ආදරය කළා තියෙන්නේ. ඔබ කාට හරි ඊර්ෂ්‍යා කළා තියෙනවා නම්, ද්වේෂ කළා තියෙනවා නම් ඒ ඔක්කොමත් වෙලා තියෙන කාටද? අපේම සිතුවිලි ටිකට තමයි අපි මේ කළා තියෙන්නේ. බලන්න පින්නතුනි, මෙන්න මේ කෙලීමත් එක්කම අර පෙරදිගින් පායපු සූර්යා වගේ අපේ ජීවිතයේ ප්‍රබල වෙනසක් වෙනවා. තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට හැරෙනවා. අපි මෙතෙක් කල් සැප දුක් විඳේ කොහොමද? අර පිඟාන දිහා බලාගෙන පිඟාන කෑම රසයි කියලා අපි කටේ තියෙන කෑම ටික රස විඳ වගේ. මෙතෙක් කල් අපි ලෝකයක් අත්විඳේ කොහොමද? අපි ලෝකයක් අත්විඳේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංච ආයතන වලින් නෙවෙයි, මන ආයතනෙන්. අපි මනසින් යමක් හඳුනා ගන්නකොට ඇසෙන් දකපු රූපය, කනෙන් අහපු ශබ්දය, නාසෙන් විඳපු ගඳ සුවඳේ සියල්ලක්ම අතුරුදහන් වෙලා අවසන්. වැඩි දෙයක් තබා පින්නතුනි මම ඔබට බණ කියන්නේ, මේ ඕඩියන්ස් එකක් ඉන්නවා කියලා හිතලා බණ කියන්නේ කොහොමද? ඒක සම්පූර්ණ මගේ මන ආයතනෙන් අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා මගේ මනසෙන් මෙච්චර පිරිසක් ඉන්නවා කියලා හිතාගෙන මගේ මනසට මේ බණ කියන්නේ, වෙන කාටවත් නෙවෙයි. පින්නතුනි මෙන්න මේ தත්ත්වයේ තේරීමත් එක්ක මොකද වෙන්නේ? එයාට තේරෙනවා මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගත්තේ නැති නිසා තමයි අපි ඇසර දකින රූපය මම මගේ කරගෙන ඒකට එක පැත්තකින් ආසා කරනවා, එක පැත්තකින් ද්වේෂ කරනවා. ඒ තුලින් අපි බාහිර රූපයක් ඇතැයි කියලා ගත්තොතින් ඒත් එක්කම ඊට අදාළ සැප දුක් ටික, ජරා මරණ ව්‍යාධි ටික අපිට ගන්න වෙනවා නේද කියන දුක්ඛෝපනීසා සද්ධා කියපු විදියට මෙන්න මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයෙන් බුදුහාඳුර කෙරෙහි අපරිමිත ශ්‍රද්ධාවක් හටගන්නවා. කොයි වගේ ශ්‍රද්ධාවක්ද? අපේ දැන් ඉන්න අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ ටෙලිෆෝන් කෝල් එකක් ආවොත් මෙන්න මේ දේ වෙලා කියලා අපි මෙතනම කලන්දේ දාලා වැටෙනවා. අර මුලින් අහපු සද්දේ නිරුද්ධ වෙලා සිතුවිලි ටික පාලනය කරගන්න බැරුව. අපි යම්කිසි රූපයක් අපට පෙන්වුවොත් කවුරු හරි ඒ රූපේ වැළඳ ගන්න අපි යනවා, අල්ල ගන්න යනවා, නැත්නම් ඒකත් එක කේන්ති ගන්නවා. මෙන්න මේ දුක් සැප දෙකම අපි විඳින්නේ මේ අවිද්‍යාව නිසා කියන එක දන්නවා. ඒ විතරක් නෙවෙයි, තැනැත්තාට අනාගතේ එන්න තියෙන තමන්ට කියලා දරුවෝ, ඥාතීන්, දේපල තියෙනවා නම් මේ අවිද්‍යාවෙන් තමන් හිටියොත් මතු දවසක මහා දුක් සමුදායක් වැළඳ ගන්න සිද්ධ වෙනවා. මහා ගිනි දැල් ටිකක් තමන්ගේ වටේම තියෙනවා නේද කියලා තමන්ට පේනවා. ඒ විතරක් නෙවෙයි, බාහිර කවුරුවත් නැති වුණත් තමන්ට කියලා ශරීරයක් තමා මවාගෙන නම් ඉන්නේ. මෙන්න මේ ශරීරය මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණාසන වෙනකොට මෙන්න මේ දුක් ටික තමන්ට විඳ ගන්නට සිද්ධ වෙනවා නේද කියන එක තමා නුවණින් දකිනවා. මෙන්න මේක දැකීමත් එක්කම මේ තැනැත්තා ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙන ඕන කියන දැඩි වීරියක්, ජවයක්, ශක්තියක් ඇති වෙනවා මේ දුක් ටිකෙන් නිදහස් වෙන ඕන කියලා. මේ අපි ඉතාම කෙටියෙන් අපි මේ මොහොතේ ඉන්න මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය මේ විස්තර කළේ. හරියට අර අන්ධ මිනිසයාගේ ඇස් දෙක යම්කිසි විදියකින් සුවපත් කළා වගේ. මෙන්න මේක තව දොරටක් ටිකෙන් ටික ඉදිරියට යන්නටයි බුදුරජාණන් වහන්සේ අපට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය පටිසම්පාදය ත්‍රිලක්ෂණය ත්‍රිවිධ ශික්ෂාවත් මෙන්න මේ කරුණුවකට සම්බන්ධ වෙලා යනවා. චතුරාර්ය සත්‍ය සහ පටිසම්පාදය කියන දෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවය යුක්තයි. පටිසම්පාදය කියලා කියන්නේ හේතුඵල දහම. හේතුඵල දහමත් චතුරාර්ය සත්‍ය දෙකත් එකට ඍජුව ගමන් කරන්නේ. මේ දෙක තේරුම් ගත්තු පමණට අපට වැඩි උතු මාවත ආරස්නගේ මාර්ගේ නැත්තම් සත්‍ය බොජ්ජංග ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ සතර විද්‍ය පහද සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර සතිපට්ඨාන ආදී මේ කරුණු අපට මුණ ගැහෙනවා. අනිත් පැත්තෙන් අපි මේ දහම් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි චතුරාර්ය සත්‍යෙහි වටිනාකම අගය අපට දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශේ කිරීම දේශනා කරන්නේ. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද? මෙන්න මේ දුක්ඛ සමුදය ආදී චතුරාර්ය සත්‍ය දන්න කෙනාටයි දකින කෙනාටයි දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන කී. ඊළඟට දේශනා කරනවා අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. අන්ධකාර සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විශ්වයේ තියෙන සමහර ග්‍රහලෝක වෙනත් ග්‍රහලෝක වලට ආවරණය වෙලා සූර්යාලෝකය පතිත වෙන්නේ ග්‍රහලෝක වලට. සම්පූර්ණ අන්ධකාරයි ග්‍රහලෝක. අන්තරීක්ෂ ග්‍රහලෝක කියලා ධර්මයේ සඳහන් වෙනවා. විද්‍යාඥයෝනම් කියන්නේ යම්කිසි ග්‍රහලෝකයක සූර්යාලෝකය නැත්නම් ඒ ග්‍රහලෝකයේ වතුර නැහැ. වතුර නැත්නම් ශාක නැහැ. ශාක නැත්නම් ජීවින් නැහැ කියලා. ඒ විද්‍යාඥයන්ගේ උපකරණ වලට පේන ලෝකයේ බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ ග්‍රහලෝකවල සමහර සත්‍යයන් ඉපදෙනවා. ඒ ග්‍රහලෝකවල අන්ධකාරයේ සත්‍යයන් ඉපදෙනවා. අන්ධකාරයේම ජීවත් වෙනවා. අන්ධකාරයේම මරණයටපත් වෙනවා කියලා. සම්පූර්ණ අන්ධකාරයයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අන්තරීක්ෂ ග්‍රහලෝකයටත් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා නම් එහෙම දෙයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මෙන්න මේ දුක්ඛ සමුදය ආදී චතුරාර්ය සත්‍ය නොදන්නා වූ අවිද්‍යාව නැමැති අන්ධකාරයක. එතකොට අපි අර මුලින් සඳහන් කරපු කරුණු රූපේ දකිනකොට ඈත තියෙනවා කියලා හිතන එක, කලින් මේක තිබ්බා කියලා හිතන එක, මේකෙන් මට සැප දුක එනවා කියලා හිතන එක, මෙන්න මේව තමයි අන්ධකාරය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ, මෝහය කියලා කියන්නේ, අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ අන්ධකාරය. මේ අන්ධකාරයක අපි ඉන්නවා නම් ඇතැම් විට අපි ලස්සන ලයිට්ස් දාගෙන ඉන්නේ, ලොකු සාදයක පාටියක වෙඩින් එකක් අපි ඉන්නේ, හරියම ලස්සන ලෝකයක බබලන ලෝකයක අපි ඉන්නේ, ලාස් වේගස් වගේ සාමාන්‍ය. නමුත් එහෙම ලෝකයක හිටියත් පින්නතුනේ බුදුදහමට අනුව අපි කොහෙද ඉන්නේ? අපි අර අන්තරීක්ෂ ග්‍රහ ලෝකයකයි ඉන්නේ. අන්ධකාර සූත්‍රය සඳහන් කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක්තරා සූත්‍රයක් තියෙනවා චිජ්ජල කියලා. මෙන්න මේ චිජ්ජල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපාගත වෙච්ච සත්වයෙකුට නැවත මනුස්ස ලෝකෙට එන එක හරියට වියසෙදුරෙන් කන කැස් බෑවෙක් අහස දකින්න ආහා සමානයි කියලා. දුර්ලභයි කියලා. අවුරුදු 100කට වරක් මුහුදෙන් ඉහළට එන කන කැස් බෑවෙක්. කන කියන්නේ එක හැක් පේන කියන එක. එක හැක් පේන කැස් බෑවෙක් මුහුද යට ඉන්නවා ඉඳලා අවුරුදු 100කට එක දවසක් ඇවුරට එන්නේ. ඒ එන දවසක අර කරත් එක විය දණ්ඩක් මුහුදට දාලා ඒක තැන් තැන් වල පාවේ පාවේ තියලා කොහොම හරි එදාට මේ විදිහට සිදුර මෙතෙන්ටම ඇස් දෙකමක් නැ එක හැය තියෙන්නේ අරක පා මුහුද හැම තැනම පාවේ පාවේ තියලා හරියට මෙතෙන්ටම සම්බන්ධ වෙලා අහස පේනවද? බුදුහාමුදුරු කියන මේක ඉක්මනටම වෙන්න පුළුවන් කියලා. ඉක්මනට වෙන්න බැරි දේ මොකද්ද? දුගතියට ගිහපු කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක කියලා. ඒ චිජ්ජල සූත්‍රයේ පළවෙනි සූත්‍රය. ද්විතීයි චිජ්ජල සූත්‍රයේ කියන මනුස්ස ලෝකෙට ආවත් අප්‍රමාණ කාලයක් අපි යන්නේ අබුද්ධෝත්පාද කාලවල. ධර්මයක් අහන්න නොලැබෙන කාලවල. අන්නේ අබුද්ධෝත්පාද කාලවල ඉතාම දීර්ඝ කාලයක් ජීවත් වෙලා අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ චතුරාර්ය සත්‍ය ධර්ම අහන ලැබීම නැවත අරූපමාව දක්වනවා. මනුස්ස ලෝකෙට එන්නත් අර වගේ උදාහරණයක් දක්වනවා. ආපු කෙනා නැවත මේ සිදුරෙන් දකින වගේ තමයි චතුරාර්ය සත්‍ය සම්බුද්ධෝත්පාද සමයේක අහන ලැබීම කියලා. හුඟක් අබුද්ධෝත්පාද කාලේ තියෙන්නේ. ඇතැමිට බුද්ධෝත්පාද කාලයක් වුණත් අද වුණත් ලෝකයේහි කීයෙන් කී දෙනාටද මේක අහන ලැබෙන්නේ? ඉතින් ඒ අතින් ඔබට සතුටටපත් වෙන්න පුළුවන් අප මේ චතුරාර්ය සත්‍ය අසහ දැනගන්න යනවා කියලා. හැබැයි තාම චතුරාර්ය සත්‍ය කිවිවත් නැහැ. තාම කියන්න පටන් ගත්තේවත් නැහැ. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක විතරයි මේ තාම කියන්නේ. පින්නතුනි, මෙහෙම කියන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකේ කොච්චර අපි දුර්ලභත්වයකද ඉන්නේ කියලා. ඊළඟ සඳහන් කරන අතීත යම්කිසි කුල පුත්‍රයේ දුකෙන් නිදහස් වුණා නම් නිදහස්ුනේත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා. අතීතයේ සමන බ්‍රාහ්මණේ දුකෙන් නිදහස් වුණා නම් නිදහස්ුනේත් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහලම. යම්කිසි කෙනෙකුට තමන්ගේ හිතේ යහපත් විතරක කියලා දෙයක් තියෙනවා නම් අන්නේ යහපත් විතරක කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන හිතීම කියලා. කාමය, රාගය, අවිද්‍යාව, ද්වේෂය ආදී සිතුවිලි හිතන එක. ඒක අයනසෝ මනසිකාරය. ඒක නියම සිතුවිල්ලක් නෙවෙයි. නමුත් නියම තමාගේ ජීවිතයේ තියෙන විතර්ක තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන හිතීම කියලා විතක්ක සූත්‍රයේදී දක්වනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය හැර අනිත් කුමන කතාවක් අපි කළත් බුදුහාම සඳහන් කරන්නේ ඒවත් තිරච්ඡාන කතා, තිරිසං කතා කියලා. දුක සහ දුකෙන් නිදහස් වෙන දෙයක් ගැන කතා කරොත් විතරයි ඒක නියම සුගතිගාමි සත්පුරුෂ කතාවක් බවට පත් වෙන්නේ කියලා. මෙන්න මේ වගේ පින්නතුනි උදාහරණ රාශියකින් බුදුහාන සූත්‍ර ගානකින් සංයුත්තනිකායේ සච්ච සංයුත්තේහි මේ චතුරාර්ය සත්‍ය වැදගත්කම දේශනා කරනවා. අභිසම්බුද්ධ කියන සූත්‍රයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධය කියලා කියන්නේ මෙන්න මේ ධර්ම අවබෝධ කරගත්තු නිසා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධම් කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට මම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නකම් සම්බුද්ධත්වයට පත් වෙනකම් මම කිසිදාක ඔබට එහෙම කිව්වේ නෑ මම පත් වුණා කියලා. අද මම කියන්නේ පත් වුණ නිසාමයි කියලා. නැවත බුදුහමර දේශනා කරනවා. සින්සපා කියලා සූත්‍රයක් තියෙනවා. කැලේක යනකොට ඇක්ටීරියක් වනයකින් යනවා. ඇක්ටීරියක් වනයකින් යනකොට ඒකේ වැටිච්ච කොළ ටිකක් අතකරන් බුදුහමර කියනවා මෙන්න මේ කැලේ වැටිච්ච කොළ ටික වගේ තමයි මන් දේශනා නොකරපු දේවල්. මගේ සර්වඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකෙට අනවශ්‍ය නිසා මන් දේශනා නොකරපු දේවල් ටික මේ කැලේ වැටිලා තියෙන කොළ ටික වගේ. මම අවබෝධ කරගත්තු දේවල් වලින් ලෝකෙට දේශනා කරපු දේ ටික හරියට මේ අතරගත්තු කොළ ටික වගේ. ඒ මොකද දේශනා කළේ? ඒ දේශනා කළේ මෙන්න මේ චතුරාර්ය සත්‍යය කියලා. ගමම්පති සූත්‍රයේදී බුදුහමර සඳහන් කරනවා චතුරාර්ය සත්‍යයේ එකක් අවබෝධ කරගත්තොත් කෙනෙක් යම්කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්ත නම් එයා අනිත් තුනම අවබෝධ කරගන්නවා සමුදය නිරෝධ මාර්ග. යම්කිසි කෙනෙක් සමුදය සත්‍ය අවබෝධ කරගත්ත නම් එයා දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අනිත් තුනම අවබෝධ කරගන්නවා. යම්කිසි කෙනෙක් නිරෝධ සත්‍ය දැනගත්ත නම් එයා දුක්ඛ සමුදය මාර්ග කියලා අනිත් තුනම දැනගන්නවා. යම්කිසි කෙනෙක් මාර්ගය තේරුම් ගත්ත නම් දුක්ඛ සමුදය නිරෝධ අනිත් තුනම දැනගත්තා වගේ කියලා. බුදුහමර දේශනා කරනවා අතීතේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා ලෝකෙට යමක් දේශනා කළා නම් අවබෝධ කරා නම් ඒ දේශනා කළේත් ඒ අවබෝධ කරගත්තෙත් මෙන්න මේ දහමම කියලා. තවත් දේශනා කරනවා විද්‍යා සහ අවිද්‍යා කියන එක. මොකන්ද සයින්ස් කියලා කියන්නේ? දැන් අදත් අපි සයින්ස් කියලා ඉගෙන ගන්නවනේ. සයින්ස් කියන එකට බුද්ධාගම කියන්නේ විද්‍යා කියලා. විස්ඩම් කියලා කියනවා, රයිට් අන්ඩර්ස්ටෑන්ඩින් කියලා කියනවා, රයිට් විෂන් කියලා කියනවා. විවිධ පදවලින් බුදුදහමේ කියනවා. පඤ්ඤා කියනවා, ඥාන, ආලෝක, විඥා, චක්කෝ, සම්මාදිට්ඨි, දිට්ඨි සම්පන්න මේ වගේ පරයවචන රාශියක් බුද්ධිය ප්‍රඥාව සඳහා ව්‍යවහාර කරලා තියෙනවා. එතකොට විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය දැනගන්න එක. අනිත් ඔක්කොම දේවල් අවිද්‍යාව. අවිද්‍යාවට ලස්සනට ලෝකේහි විද්‍යාව කියලා කියනවා. නමුත් බුදුදහම විද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාවටමයි. පිනතුනි මෙතෙන් පටන් අපට ඉඳ ලැබෙන ආකාරය අනුව අපේ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. ඒ වගේම බුදුහම දේශනා කරනවා යම්කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් හරි තේරුම් ගියා නම්, යා කල්යාණ මිත්‍රෙක් නම්, ඔහුට ළඟම ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම්, ඒ අය තමන් කියන ධ්‍යාන සෝදානන් නම්, ඒ අයටත් මේ පණිවිඩය දෙන්න කියලා. හැබැයි ඒ අය අහන්න සෝදානන් වෙන්න ඕන. නැත්නම් මේ උදව් කරන්න බෑ. ඔබ යම්කිසි කෙනෙකුට ආදරේ නම්, ඔබට ඔබ ඒ කෙනාට දෙන්න තියෙන එකම දේත් මෙන්න මේ චතුරාර්ය සත්‍ය දුක ගැන පැහැදිලි කළ දෙන්න කියලා. පින්නතුනි දැන් මේ කරුණු හතර අපි විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදීම සාරසංගේ කලබලක්ෂයක් පෙරම් පුරලා මේ ආත්ම භාවයේ අවුරුදු 6 දුෂ්කරක්‍රියා කළා, විවිධ පරීක්ෂණ කළා. වසර වයස අවුරුදු 35 දී දමදේව බුද්ධගායාවෙහි වජ්‍රාසනය මතදී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළපු බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු ප්‍රධානම දේ තමයි මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුහාමුදුරේ ධර්මයේ අවබෝධ කරගෙන පළවෙනි ශ්‍රාවකයන්ට දේශනා කරන්න ඇවිල්ලා ප්‍රකාශ කරන මොකද්ද? පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසු විරුද්ධහමක් පහළුණායි කියලා. එතකොට සාමාන්‍ය ලෝකේ දන්න දේ නෙවෙයි එතෙක් උන්වහන්සේ දැනගෙන හිටිය ලෙඩවීම, මහලුවීම, මරණය මේ වගේ කරුණු විතරක් නෙවෙයි දා බුදුහාම අවබෝධ කරගත්තේ. මොකද ඒ කරුණු එදා චන් නැමතියගෙන් අහලා තිබුණා. උන්වහන්සේ වසර 35ක් ගෙදර හිටියා, 29ක් ගෙදර හිටියා, 35ක් බුදු වෙනකන් හිටියා. උන්වහන්සේ ඒ කාලය තුල මේ දේවල් දැකගෙන තිබුණේ. නමුත් එදා වජ්‍රාසනය මතදී සාක්ෂාත් කළේ මීට වඩා සුවිශේෂ දහම. අන්නේ සුවිශේෂ දහම තුළ දේශනා කරපු චතුරාර්ය සත්‍ය දැන් බුදුහාමුදුරු ලෝකයාට ඉදිරිපත් කරන අවස්ථාව. මනුස්ස ලෝකයේ 5 දිනක් වුණාට එදා දෙවියන් සහිත ලෝකයේහි අපමණ පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාර්ගවල ලැබපු පුද්ගලයන් ගැන සංඛ්‍යාව ධර්මයේ සඳහන් කරනවා. මනස් ලෝකේ ඊටාම ස්වල්පයයි. සූවිසි අසංඛේය සත්‍යයන් නිවන් දැක කියලා. සූවිසි අසංඛේය කියන වචනේ ඉලක්කම හැදෙන කොහොමද දන්නවද? 24 ලියලා අගට බින්දු 140ක් දාන සංඛ්‍යාව. අද ලෝකයේ උපරිම වශයෙන් බින්දු කියලා දාන්න පුළුවන්. බින්දු බින්දු 9නේ දාන්න පුළුවන්නේ. 7.99 7 කෝටියනේ ලෝකෙ ඉන්නේ දැන්. නමුත් පින්තුනි මේ ගෞතම සම්බුද්ධ ශාසනය මාර්ගවල ලැබූ සංඛ්‍යාව කොච්චරද? 24 ලියලා අගට බින්දු 140ක් ලියන සංඛ්‍යාව. එතකොට මනුස්ස ලෝකේ කොච්චර සල්පේද කියලා අපිට හිතා ගන්න පුළුවන්. දෙවියන් බ්‍රහ්මයන් අප්‍රමාණ සත්‍යයන් මේ දහම තුළ මඟ පළවටපත් වුණා. මෙන්න මේ දේශනාවෙදී උන්වහන්සේ දැන් දේශනා කරනවා කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. මෙන්න මෙතනදී තාම වැදගත් කාරණයක් තියෙනවා. දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ලෝකේ සාමාන්‍ය මිනිස්සු දන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධ, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතරයි ලෝකේ හැදන්නේ. ඒක ලෝකේ හැමදාම තියෙන දෙයක්. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙන්න මේ තැන, මෙන්න මේ වෙනස අපි මනවින් තේරුම් ගන්නට ඕන ආරම්භයේදීම. බුදුරජාණන් වහන්සේ මුලදීම දේශනා කරනවා කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? එවත්නි මොනවද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං. අපි ඒ සංපයෝග දුක්ඛෝ, පිහි විප්‍රයෝග දුක්ඛෝ, යම් පින්චා නැලබදි සම්පි දුක්ඛං, සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය, කැමති දේ නොලැබීම, අකමැති දේ හා එළමෙනට ලැබීම, තමා කැමති දේ කැමති විදිහට නොපෙවෙත්ම, කෙටියෙන් ගන්නවා නම් පංච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේක හිතන්න එක ගැඹුරම දේ කියලා බුදුදහමේ තියෙනවා. මේ සාමාන්‍ය ලෝකයේ තියෙන සත්‍ය තමයි මේ දේශනා කළේ. මේ කියපු කරුණු ටික දුක කියලා කියනත් පුළුවන්, දුක්ඛ සත්‍ය කියලා කියනත් පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ මීට අමතරව තවත් දේශනා රාශියකින් එදා පස්සක මහණ්ඩ ධර්ම දේශනා කළ නිසායි මේකෙන් ඕන තේරුණේ. මොකද අද අපට තියෙන ධම්මචක්ක සූත්‍රය අපට තියෙන ආනන්ද හාමුදුරුව අසා දැනගත්තු කරුණු ටික. ආනන්ද හාමුදුරුව අසා දැනගත්තේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව කළා වසර 20කට පස්සේ. අග්‍ර ශ්‍රාවකයෙක් නිර්මාණය වුණේ ආනන්ද හාමුදුරුව අග්‍ර ශ්‍රාවක තනතුර බාරගත්තේ අවුරුදු 20කට පස්සේ. එතෙන්දි තමයි උන්වහන්සේ ඉල්ලීමක් කරේ බුදුරජාණන් වහන්සේ මට දේශනා කරන සියලුම කාරණා ඒ විදිහට මම එතත් දේශනා කරන්න කියලා. එතකොට ඒ වන විට සංක්ෂිප්ත දේශනාවක් තමයි උන්වහන්සේට ඇත්තටම අහන්න ලැබුණේ. අන්න ඒකට ඉතුරු කාරණා ටික අපට ත්‍රිපිටකයේ තවත් තැන්වලින් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පස්වක මහණුන්ට මේ කරුණ සම්පූර්ණයෙන් දේශනා කරා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බුද්ධිය ඉහිලටම දිනු කරපු කෙනෙකුට මේ කරුණු ටිකෙන්ම උනත් ඒකනට නිවන් දකින්න පුළුවන් කම තිබුණා. ඇයි? ඒ අය ඉහෙලම පාරමිතා පුරාගෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, ප්‍රඥා ඉන්ද්‍රිය ඉහෙලටම පුරාගෙන ආපු අයට කෙටියෙන් ධර්ම දේශනාවක් කළාත් එදා තේරුණා. බුදුහාඳුරු මෙතෙන්දි දේශනා කරන යමක ප්‍රකරණයේදී කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. මේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන කරුණ දෙකයි තියෙන මොහොතද? කායික දුක්, මානසික දුක් කියන කරුණ වලට. යම් කිසි කායික දුකක්, මානසික දුකක්, කයට එන දුකක් එනවනම්, හිතට එන දුකක් එනවනම් මේ දෙක, මේ ටික දුක කියලා කියනත් පුළුවන්. සාමාන්‍ය ලෝකේ විවහාර කරන විදියට දුක කියලා කියනත් පුළුවන්. ආර්යයන් වහන්සේලා දේශනා කරන විදියට දුක්ඛ සත්‍ය කියලා කියනත් පුළුවන්. ඊළඟට බුදුහාම දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං. මෙන්න මෙතෙන්දි තමයි අපට කල්යාණ මිත්‍රත්වය අවශ්‍ය වෙන්නේ. යම් කිසි කායික දුකක්, චේතසික දුකක් හැර වෙනත් යමක් තියනවද? අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේකේ වෙනස අපි දිගින් දිගටම සඳහන් කළා. ඔබ දක්ෂ වෙනට උන මේ ටික ග්‍රහණය කරගන්නට. කායික දුකත්, චේතසික දුකත් කියලා කියන්නේ තමන්ගේ අවිද්‍යාවෙන් තමන් බාහිර ලෝකයෙන් පනවගත්තු දුක. යම් කිසි රූපයක් ඇතැයි කියලා ගත්තොත් ඒක කැඩෙන බිඳෙනකොට, ඒක කැමති විදියට නොපවතිනකොට ඒක දුක. ඒක අපි කොච්චර වෙනස් වීම බැලුවත්, ඒක අපි කොච්චර කැමති විදියට නොපවතිනවා කියන එක බැලුවත් අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. අපට දුකෙන් නිදහස් වෙන්න නම් මේ කියපු කායික දුක් චේතසික දුක් කියන ටික කොතනද අර අයිස්බර්ග් එකේ උඩ ටික බාහිරට පේන ටික අයිස්බර්ග් එකේ යට කොටස මොකද්ද කායිකන් දුක්ඛන් චේතසිකන් දුක්ඛන් තපෙත්වා කායික දුක චේතසික දුක හැර වෙනත් යමක් වෙනවනම් අන්න ඒකයි දුක සත්‍යං කියලා කියන්නේ අන්න ඒක තමයි අයිස්බර්ග් එකේ වතුරෙන් වැසිලා තියෙන යට කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට අනාවරණය කළා ලෝකේ නැමැති පුදසුන අභියස ඉදිරිපත් කරන මහා දියමන්තිය පඤ්ඤා නරාණං රතණං කියන කාරණය මේ ප්‍රඥාව මිනිසයන්ට තියෙන උතුම්ම රත්නය මොකද්ද මේ කායික දුක චේතසික දුකත් හැර දැන් අපි ලෝකයක් පනවගත්තු ලෝකයේ කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා කැමති විදිහට නොපවතිනවා මේ සියලුම දේවල් දුක පනවගත්තු ලෝකයක තියෙන දුක නමුත් මේ දුක හැදෙන්න මුල් වෙච්ච කාරණයක් තියෙනවා මොකද්ද ඒක තමයි අපි ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය වලට ලබන මුල් අත්දැකීම මේක පටිසම්භිදා මග්ගයේ සඳහන් කරන්නේ මේක විඥානචර්ය කියලා. මේක ඊටාම ක්ෂණිකයි. මේක කුසලයක්වත් අකුසලයක්වත් සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක හුදු විපාකයක්. අතීත කර්මවල විපාක විදියට අතීතේ අවිද්‍යා, සංඛාර, තෘෂ්ණා, උපාදාන භව කියන අතීත හේතු වලට විපාක විදියට ලැබෙන විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා කියන පියෝ මේකට තමයි පබස්සර මිදම් බෙක්කවේ චිත්තං කියන්නේ මෙතෙන්ට මෙතන තියෙන ස්කන්ධ පංචකය පිරිසිදුයි අතීත කර්ම විදියට ලැබෙන මේක සැපක්වත් දුකක්වත් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි මේ ලැබෙන පියෝ අත්දැකීම මේක ඊටාම ක්ෂණිකයි මේක හටගෙන නිරුද්ධ වෙනවා මේක පාලනය කරන්න බෑ අපට පෘථග්ජන කෙනාටවත් සේක කෙනාටවත් අසේක කෙනාටවත් මේ මුල් අත්දැකීම පාලනය කරන්න බෑ මේක අපට ලැබෙනවා හැබැයි ඒක ඊටාම ක්ෂණිකයි ඒක එතනම නිරුද්ධ වෙනවා හැබැයි නිරුද්ධ වුණාට පස්සේ අපි නිරුද්ධ වුණ බව දන්නේ නැහැ අපි ඒකම තමයි අනිත් පැත්තට ඇති දෙයක් විදියට ගන්න අවිද්‍යාවෙන් ගන්නකොට ඒක අඥාන චර්යාවට යනවා අඥාන චර්යාව කියලා කියන්නේ මේ ජරා ව්‍යාධි මරණ දුක අර සාමාන්‍ය පේන දුක ලෝකේ පේන දුක ලබා ගන්න අවස්ථාව. අන්න ඒ දුකේදී දුක කියන එකට දුක්ඛ සත්‍යත් ඒකටම මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියන්නේ ඒකයි. ඒ ජරා මරණ ව්‍යාධි කියන එකේ දුකක් තියෙනවා. අර මුල් ලැබපු අත්දැකීම් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හැබැයි මේ මුල් එක එහෙමම වර්තමානට එන්නේ නැහැ. ඒක එතනම නිරුද්ධ වුණා. ඒකේ ඡායාව අපේ අවිද්‍යාවෙන් ගත්තු නිසා තමයි මෙන්න මේ දුක හටගෙන බාහිර දරුවෙක්, ඥාතියෙක්, දෙයක්, පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තු ලෝකය තුළ අපි දැන් බාහිරට නැඹුරු වෙලා ඉන්නේ. කණ්ණාඩි ළඟට ගිහිල්ලා බාහිර කණ්ණාඩි රූපේ තියෙනවා කියලා ගත්තා. ගත්තු තැන ඉඳලා මේකට අපි ප්‍රතිචාර දක්වනවා. එතකොට සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුකයි කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුකයි කියන්නේ ලෙඩ වෙන එක, මහලු වෙන එක, කැමති දේ නොපවතින එක. අපි දරුවා කීකරු වෙනකොට කොහොමද කියන්නේ? මාව කේන්ති ගස්සන්න එපා, මට දුක් දෙන්න එපා කියලා කියන්නේ නේ. එයා හිතන්නේ මේ බාහිරයි දුක තියෙන්නේ කියලා. නමුත් බාහිර නෙවෙයි ඇත්තටම දුක තියෙන්නේ. අර නියම දුක, අර ස්කන්ධ පංචක යතිත අත්දැකීම අන්න ඒක අවිද්‍යාවෙන් ගත්තු නිසායි මෙන්න මේ දුක කියන එක කාරණේ. මෙන්න දුක සත්‍ය කියන කාරණා. මේ දුක සත්‍ය හරියට තේරුණොත් ප්‍රඥාව දින කරපු කෙනෙකුට නම් ඌට අනිත් කරුණු ටිකක් තේරෙනවා. නමුත් බුදුහාමර අනිත් කරුණු විස්තර කරනවා කොහොමද? කතමං චාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුකට හේතුව මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සෙයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යම් යම් දේවල් වලට ඇලෙන ගතියයි සමුදේ සත්‍ය තෘෂ්ණාව කියලා කියන. කාම වශයෙන්, කාම තණ්හා වශයෙන්, භව තණ්හා වශයෙන්, නැත්නම් භවයට අකමැති වීම වශයෙන් තියෙන කැමැත්ත. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් බාහිර රූපයකට හිත නැඹුරුනොතින් අවිද්‍යාවෙන් ඒ දේ තමන් කරගන්න. ඒ දේ නැත්තන් නැතිවීමට අපි කුමන හෝ දෙයකට ඇලෙනවා. එතකොට සාමාන්‍ය ලෝකයේ කෙනා දුක සත්‍ය නොදුටු නිසා ඔහු මොකද හිතන්නේ? ඔහු හිතන්නේ සමුදේ සත්‍ය පිටේ තියෙන කියලා. දුකට හේතුව පිටයි තියෙන කියලා ඔහු හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ නිසායි බොහෝ දෙනෙක් අවංකවම විමුක්තිය හොයාගෙන ගිය ඍෂිවරු තමගේ ඥාති මිත්‍රාදීන් අත්හැරියා, ගේ දොර අත්හැරියා, දේපල ටික අත්හැරියා, අන්තිමට මොකද්ද? ඇඟේ තියෙන කැඳුම් ටික අත්හැරියා. ඇයි ඒ? එයා හිතුවේ දුක එන්නේ බාහිරින් කියලා. දුක තියෙන්නේ බාහිරයි කියලා හිතුවේ. හරියට අර කණ්ණාඩිය ළඟට ගිහිපෝ අර සුරතා ලහින්සක සතා ඔහු බුරන්නේ ඔහුට විරුද්ධකාරයෙක් බාහිර ඉන්නවා කියලා කණ්ණාඩියට බුරනවා වගේ. වෙනත් විදිහකින් කියනවා නම් අපි පිඟාන දිහා බලාගෙන අනේ හරියම රසයි පිඟානේ කෑම කියලා හිතුවා වගේ. නමුත් ඇත්තටම බාහිර බඩමුට්ටු අයින් කිරීමෙන් නිවන් දකින්න බෑ. ඒව තමන්ට කුසලයක් වන්න, සසරට දේවල් ලැබෙන්නට, තමන්ට විරාගී බවට යොමු වෙනට ඒක උපකාරයක් වෙනවා. හැබැයි බාහිර බඩමුට්ටු අයින් කරා කියලා නිවන් දකින්න බෑ. බාහිර බඩමුට්ටු අයින් කළ නිවන් දකින්න පුළුවන් නම් බොහෝ දීර්ඝ කාලයක් ප්‍රඥාව දිනු කරන්න අවශ්‍ය නැහැ. දුක ඉන්නේ බාහිරින් නම් තමන් සන්තකදල ඔක්කොම අනිත්‍යට දන් දීලා තමන්ගේ ශරීරයත් ඕනනම් සත්තු අත්තකට ගිහිල්ලා සිංහෙක් ඉන්න කුටියකට ඈ ගුහාවකට පනින්න පුළුවන් අනේ මේකත් ඕන දන් දෙනවා කියලා. නමුත් නැවත ඉපදෙනවා අපි. එහෙම භෞතික දේවල් දීලා මේ ගමනින් නිදහස් වෙන්න බෑ. අන්නේ නිසා තමයි බුදුහාඳුරු දැක්කේ මෙන්න මේ නන්දි රාගයේ විදියට බාහිර දෙයට ආසාව ඇති වෙන්නේ ඇයි? තමන්ගේ අභ්‍යන්තරයට තියෙන කැමැත්ත නිසායි මේ බාහිර දෙයට කැමැත්ත හටගන්නේ. බාහිර දෙයි දුකට හේතුව කියලා බුදුහාමර දේශනා කළා නම් දුකට හේතු දෙකක් කියන්න වෙනවා. ඇයි? තණ්හා විතරක් නෙවෙයි, ද්වේෂයත් එනවා කියනවා. අපි හැදේ වැඩිපුරම දුක් වෙන්නේ මොකින්ද? ලෝභයෙන්ද, ද්වේෂයෙන්ද? අපි වැඩිපුරම මනසට පීඩා විඳින්නේ ද්වේෂයෙන්. අනිත් කෙනෙක් කෙරෙහි අඩුපාඩු දැකලා අමනාප වෙලා ඒක හිතේ තියාගෙන ඒකෙන් පීචි පීචි තමයි අපි වැඩිපුරම ඉන්නේ. ලෝභයෙන් පීඩා විඳින ටිකයි අපි. බාහිර දේනන් දුකට හේතුව බුදුහාමරට හේතු දෙකක් කියන සිද්ධ වෙනවා. ලෝභය ද්වේෂය කියලා දෙකක්. නමුත් මේ දෙකම එකම කාසියේ දෙපැත්ත වගේ. කාසිය මොකද්ද? මෙන්න මේ නන්දි රාගයේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. තමන්ගේ අභ්‍යන්තරයට තමන් ජීවත් වෙන ජීවත් කරවන තියෙන කැමැත්ත නිසා තමන්ට එකඟ තමන්ට කැමති දේවල්ට තමන් ආස කරනවා. තමන්ගේ අභ්‍යන්තරයට චැලෙන්ජ් එකක් වෙනවා නම් එතෙන්දි තමන් අකමැති වෙනවා. හේතුව තියෙන්නේ මෙහි. තමන්ගේ දරුවෝ තමන් කැමති විදිහට විභාග සමත් වෙලා හොඳට සංවරව ඉන්නකම් හොඳයි. පොඩ්ඩක් හරි දඟ කරපු ගමන් කේන්ති ගන්නවා. මට දුක් දෙන්න එපා, මට ඔය ස්පිරිතාලේ ගන්නේ රසිය අඩු වෙන වෙනවා කියලා දරුවට බනිනවා. ඇයි? තමන්ට බෑ ස්පිරිතාලේ ගාන යන්නේ, ඒකයි මේ. නමුත් මේ කියන්නේ මං දරුවට ආදරේ කියලා තමයි ලෝකෙට කියන්නේ. නමුත් ඇත්තටම ආදරේ කළ තියෙන කාටද? තමන්ටම. බුදුහාමර දේශනා කරනවා එදා කෝසල මල්ලිකාවට මුළු ලෝකෙම මං බැලුවත් තමන් තමන්ට වඩා ප්‍රිය කරන කෙනෙක් ලෝකේ නෑ කියලා. දිනක් කෝසල රහිත මහානවා කෝසල මල්ලිකාවගෙන් මල්ලිකාව ඔබ ලෝකේ කාටද වැඩි ප්‍රමාදරේ කියලා රජතුමා හිතුවේ රජතුමාට කියලා කියයි කියලා. කෝසල මල්ලිකාව කියන රජතුමා වැඩි ප්‍රමාදරේ මටයි කියලා මල්ලිකාවට මේ කියලා කියනවා. රජතුමාට හරියට දුක හිතුණා. මේක ඇහලා බුදුහාම ළඟට ඇවිල්ලා බලන්න රජතුමා මෙච්චර සලකන දෙවියෙක් කියනෝනේ වැඩි ප්‍රමාදරයාට කියලා. බුදුහාමුදුරනේ ඒක තමයි ඇත්ත. යම් කිසි කෙනෙක් වැඩි ප්‍රමාදරේ තමන්ට ඒ තමන්ට තියෙන ආදරය නිසා තමයි අපි අනිත් දේවල්ට ආස කරන්නේ, ආදරය කරන්නේ. තමන් ජීවත් කරවන්න තමයි මේ ආදරය තියෙන්නේ. නමුත් අපට හිතෙන්නේ අපි බාහිර දෙයකට ආසා කියලා. අපේ අර ස්වාමීන් වහන්සේලා සඳහන් කරන හොඳ උදාහරණයක්. අපි කන්දකින් වැටෙනකොට කන්දකින් පෙරලේ වැටෙනකොට, නැත්නම් ගංගක ගහගෙන යනකොට, ඒ අද්දර තියෙනවා නම් ලණුව කඹය. ඒ කඹේ අසුචි ගෑවිලා නම් තියෙන පණුව වැගිරෙමෙ නම් තියෙන්නේ. අපිට මොකද්ද වෙන්නේ? අපේ ගෙදර අසුචි වැගිරෙච්ච කඹයක් තිබුණොත් අපි අල්ලනවද? නෑ. හැබැයි අපි කන්දකින් වැටෙනකොට, ගංගක ගහගෙන යනකොට එතන අයිනේ තියෙන ওই කඹේ නම් මොකද්ද වෙන්නේ? එක අතින්ම දෙකෙම බදා ගන්නවා අපි. ඇයි කඹේට තියෙන ආසාවෙන්ද? කඹේට තියෙන ආසාව නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. මෙන්න මේ ආසාව නිසා තමයි ජීවත් කරවන්න අපි. අපට ඇඟේ කොටසක් අයින් කරන්න ඕන නම් ඒක හරි අපි කරනවා. තමන්ගේ අත් දෙකේ පාද දෙකේ ලොකු රෝගයක් හැදෙලා ජීවත් කරවන්න නම් මේ හතරම කපන්න ඕන කියලා කිව්වොතින් ඔබ බෑ කියනවද? මේ හතරම කපලා හරි මාව ජීවත් කරවන්න කියලා කියන එක දවසක් හරි කමන්නේ. ඒ තරම්ම මේ තමන්ගේ අභ්‍යන්තරයට දෙන ආසාවම යන්නේ. එතකොට බුදුදහමේ දුක්ඛ සමුදය විදියට, දුකට හේතු විදියට කියන්නේ මොකද්ද? මේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. අන්නේ ආසාව නිසා තමයි ඒකේ ප්‍රතිමිම්බයක් විදියට අපි බාහිරට කැමති කියලා කියන්නේ. දුක සමුදය සත්‍ය, දුක නිරෝධ සත්‍ය, දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වීම කියලා ලෝකයා කරන්නේ මොකද්ද? බාහිර දේවල් ටිකෙන් ටික අඩු කරගෙන යනවා. බාහිර දේ අඩු කිරීම තමන්ගේ විරාගී බවට, නෙක්ඛම්මයට උපකාරයක් වෙනවා. නමුත් බාහිර දේවල් අස් කිරීම නෙවෙයි කරන්නට ඕන, තමන්ගේ අභ්‍යන්තරී. යෝ තස්සායේ වාසේසි විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. මෙන්න මේ අභ්‍යන්තරයට තියෙන තෘෂ්ණාව ඉතුරු නැතුවම අත්හරිනට ඕන. සාමාන්‍ය ලෝකයේදී දාන කියලා කියන්නේ මෙතෙන්දි ඡාග කියලා කියන්නේ. ඡාග කියන්නේ මොකද්ද? අත්හැරීම. අපි දාන දෙනකොට අඩු ගානේ ආනිසංසාරේ බලාපොරොත්තු වෙන දෙන්නේ. නමුත් මේ ඡාගය කියන්නේ බඩමුට දීම නෙවෙයි, බඩමුට අත්හැරීම නෙවෙයි. මොකක් අත්හැරීමද? තමන්ගේ තෘෂ්ණාව අත්හැරීම. තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. හැබැයි තෘෂ්ණාවෙන් නිදහස් වීම නිවන කිව්වට රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන කියලා කිව්වට මේක තෘෂ්ණාව මම දුරු කරන්න කියලා මහන්සි ගත්තට වීරය කරාට එහෙම දුරු කරන්න බෑ. මේක දුරු කරන්නේ කොහොමද? යම්කිසි තැනක අන්ධකාරයක් තියෙනවා නම් කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා අන්ධකාරයේ පුරව පුරව පුළුවන් අයින් කරන්න අපිට? අපට අයින් කරන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන ආලෝකයන් දල්වන එක. තෘෂ්ණාව දුරු කරන්න කියලා කිව්වට තෘෂ්ණාව දුරු කරන මාවත විදියට මොකද කිව්වේ? අය මේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ අරස්ඨංග මාර්ගයේ සේයතේදං සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය පෙරමුණ කරගත්තෝ අරස්ඨංග මාර්ගය ඇති. එතනත් නැවතයි සම්මා දිට්ඨියමයි. මුලින් සුතමේ ඥාණයෙන් අසහා දැනගන්නට ඕන. ඒ දැනගත්තු දෙයම සතර සතිපට්ඨානේ වඩන්දී ධම්මානුපස්සනාවේ ධ්‍යානයේ මොකද්ද තියෙන්නේ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක දකිනවා. මුලදී ඥානතෝ, පස්සේ මොකද්ද? පස්සදෝ. මුලදී ඇඩ්‍රස් එක දැනගත්තා, ඇඩ්‍රස් එක GPS එක දාගෙන ගියා. ගියාට පස්සේ මොකද්ද? තමා යන්න බලාපොරොත්තු වෙන තැන පස්සතෝ දකිනවා. මුලදී අසහා දැනගත්තා, ඊට පස්සේ ඒක ඇස් දෙකෙන් දැක්කා. දැක්කට පස්සේ ආයි විශ්වාස කරන්න දෙයක් නැහැ. මෙන්න මේ මාර්ගය. මාර්ග සත්‍ය ගත්තා. මාර්ග සත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද? සාමාන්‍ය ලෝකයේ මිනිස්සු මාර්ග සත්‍ය රකින්නේ කොහොමද? බාහිර ලෝකයක් තියෙනවා. ඒ බාහිර ලෝකයේ මම සංවර වෙනවා කියන. බාහිර කෙනෙක් ඉන්නවා, එයාට මම බොරු කියන්නේ, එයාට මං හිංසා කරන්නේ, එයාට මම හානි කරන්නේ කියලා බාහිර පුද්ගලයා පනවගෙන තමා මේ පැත්තේ ඉඳගෙන අන්ත දෙහික ඉඳගෙන තමා සංවරණ ලෝකයක් තියෙන. එක්කෝ බාහිර තියේ කියලා හිතනවා, නැත්නම් අඩුම ගානේ තමන් හරි අභ්‍යන්තරයේ මේ පැත්තේ මේක දකින කෙනෙක් ඉන්නවා කියලා හරි කියනවා. මුළු ලෝකෙම යන්නේ මේත් එක්ක. මුලින් හිතාගෙන ඉන්නේ බාහිර රූප තියෙනවා කියලා කාම ලෝක මට්ටමේදී. ඊට පස්සේ අභ්‍යන්තරට ගියාම මොකද රූප ලෝක මට්ටමේදී හිතාගෙන ඉන්නේ ඇතුලේ චිත්ත චෛතසික ටිකක් තියෙයි කියලා. ඒක තියෙයි කියලා පස්සේ ඒකත් නැහැ කියලා හිතනවා. නත්ති කිංචේ කියලා අරූපාචර බ්‍රහ්ම ලෝක ඥාන විත කිසිමක් නැහැ කියලා හිතනවා. ඒ චිත්ත චෛතසිකවත් නැහැ කියලා හිතනවා. නමුත් ඒ දුක නිදහස් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ කිසිවක් නැතයි කියන කියලා හිතන ආත්ම වූ තමන් මේ පැත්තේ ඉන්නවා. මම නිත්‍යයි ආත්මයි, නිත්‍ය වූ ආත්ම වූ මා මේ පැත්තේ ඉඳගෙන කිසිවක් නැතයි කියන චිත්තසයිසික ටික මේ පැත්තේ තියෙ කියලා හිතනවා. මෙන්න මේ සියලුම දෘෂ්ටි දුරු වෙන එකම දර්ශනයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති සෝ පරිසම්පාදම් පස්සති. යමෙක් පරිසම්පාදේ දකිනවද ඔහු ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකිනවද ඔහු පරිසම්පාදේ දකිනවා. යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති යෝ මම් පස්සති සෝ ධම්මම් පස්සති. යමෙක් ධර්මයේ දකිනවද ඔහු බුදුහාඳුරු දැක්කා. යමෙක් බුදුහාඳුරු දැක්කද ඔහු ධර්මයේ දැක්කා. ධර්මයත් බුදුරජාණන් වහන්සේත් මේ සියල්ලක්ම දකින මාවත මොකද්ද? පරිසම්පාදයේ දැකීම. මොකද්ද පරිසම්පාදයේ කියලා කියන්නේ? ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වෙච්ච ආර්ය න්‍යාය. ඒ මොකද්ද? අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහෝති. මේ ඇති කල්ලි මේ තියෙනවා. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා. තියෙනවා නම් දෙකම තියෙනවා, නැත්නම් දෙකම නැහැ. අඹ ගෙඩිය පැලකල්ලා ගෙඩිය නැහැ, නමුත් අඹ ගහ තියෙනවා. ගෙඩියෙන් අඹ ගහ හටගත්තා. ඒ න්‍යාය නෙවෙයි පරිසම්පාදේ තියෙන්නේ. ඒ උපමාව නෙවෙයි පරිසම්පාදේට තියෙන්නේ. අම්මගෙන් දරුවා හටගත්තා. අම්ම මැරුණත් දරුවා ඉන්නවා කියලා. ඒ උපමාව නෙවෙයි බුදුදහමේ පරිසම්පාදයට තියෙන්නේ. ඇයි? එතන එකක් ඉන්නවා. එක්ක දෙකම තියෙනවා, එක්ක එකක් ඉන්නවා. නමුත් පරිසම්පාදේ නෑ මොකද්ද? ඔව්, බොහොම හොඳයි. තියෙනවා නම් දෙකම තියෙනවා, නැත්නම් දෙකම නෑ. මොකද්ද උපමාව? නලකලාප සූත්‍රයේ බටමිටි දෙකේ උපමාව. එක බටමිටියක් අනිත් බටමිටියට හේතු කරලා තියෙනවා. තියෙනවා නම් දෙකම තියෙනවා, නැත්නම් දෙකම වැඩ. අස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේක තියෙනවා, මේ නැතිකල්ලි දෙකම වැටිලා. ඉමස්ස උප්පාදාය ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මේකත් ඉපදෙනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වීමෙන් මෙයත් නිරුද්ධ වෙනවා. මෙන්න මේ න්‍යාය කොහොමද එන්නේ ඔහුට? විවිධ න්‍යායවලින් ඔහු මේක අසහ දැනගන්නවා. මේක සමහරට කෙටියෙන් කියන බුදුහාමර පරිසම්පාදේ තරම් න්‍යාය තියෙන වෙන කිසිම දහමක් ඇතැමිට බුදු දහමේ නෑ. විවිධ න්‍යායවලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක්ම ගෝචර වන සුවිශේෂී දහමක්, සුවිශාල තේමාවලින් බුදු දහම තුළ මේක විස්තර කරනවා. සමහරට කෙටියෙන් දේශනා කරනවා, සමහරට ගැඹුරින් විස්තරාත්මකව දේශනා කරනවා. පින්නතුනි, මෙන්න මේකෙදි මොකද වෙන්නේ? බුදුහාමර සඳහන් කරනවා ස්කන්ධ පංචකෙහි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම දකින කෙනා, සමුදය දකින කෙනා නැත කියන අන්තිට යන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. හටගත්තාම මේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කෙනා ඇත කියන අන්තිට යන්නේ නැහැ. සාස්ත්‍ර දෘෂ්ටියට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුරු වෙන්නේ. ඒ තමයි පරිසම්පාදේ න්‍යාය. මේ ඇති කල්ලි මේ තියෙනවා. ස්කන්ධ පංචකයේ හේතු ඇති කල්ලි හටගත්තා. හේතු නිරුද්ධ වීමෙන් එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම අපේ ජීවිතයේ ලක්ෂණය මොකද්ද? අපේ ජීවිතය කියන්නේ මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය හටගන්නවා, නිරුද්ධ වෙනවා. ඇසෙන් රූපයක් දැක්ක කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුව කියන්නේ, නාසෙන් ගඳ සුවඳක් විඳ කියන්නේ, දිවෙන් රසයක් විඳ කියන්නේ, ශරීරයෙන් පහසක් විඳ කියන්නේ, මනසට අරමුණාව කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා අතීත කර්ම විදියට. නමුත් ඒකේ තියෙන தත්ත්වය දන්නේ නැති නිසා සහ දැනගත්තත් මේ මොහොතේ උපරිම ලෙස සිහිය හා නුවණින් නොසිතීම නිසා ටික දුරක් හරි අපි අවිද්‍යාවේ ගමන් කරනවා. ඒ අවිද්‍යාවේ ගමන කිරීම නිසා මොකද වෙන්නේ? වෙන්නේ මෙන්න මේ නාම රූප විඥාන කියන මේ දෙකම ගොඩනගා ගන්නවා අපි. නාම රූප විඥාන හට ගන්නවා. මොකද්ද නාම රූප විඥාන කියලා කියන්නේ? මහනිදාන සූත්‍රයේ දක්වනවා නාමකායේ පටිඝ සම්පස්සයට යනවා, රූපකායේ අදිවචන සම්පස්සයට යනවා. නාමකායේ පටිඝ සම්පස්සය කියලා කියන්නේ නාමකායේ පටිඝ සම්පස්සය කියන්නේ අපි රූපවලට ප්‍රඥප්ති පනවලා නම් තියෙන්නේ, නැත්නම් අපි ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලින් ගන්නේවට අදාළ රූප ලෝකයේ තියෙයි කියලා අපි හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? නාමකායේ පටිඝ සම්පස්සයට යනවා. නාමකාය කියන්නේ සිතවිලි. සිතවිල්ල කාපු ගමම්ම ඒ සිතවිල්ල ඔස්සේ පංචායතන වලට යනවා. අම්ම ගැන මතක් වුණොත් එක්ක අම්මට කෝල් එකක් දෙනවා, නැත්නම් අම්ම නැති වෙලා නාමගේ පින්තූරේ බලනවා, නැත්නම් අම්ම වෙනුවෙන් දානයක් දෙනවා, අර පරිග සම්පස්සයට යනවා. අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? රූපකායේ අදිවචන සම්පස්සයට යනවා. අපි ලෝකයේ තියෙන රූපවලට අදාළව ප්‍රඥප්ති පනවගෙන නැණ ඉන්නේ. ලෝකයේ තියෙන රූපවලට අදාළව දේවල් අපි පනවගෙන නැණ ඉන්නේ. ඒකෙන් මොකද්ද වෙන්නේ? රූපකායේ අදිවචන සම්පස්සයට යනවා. රූපයක් දැක්ක ගම මැසෙන් රූපයක් දැක්කනම් ඇසෙන් දකින රූපේ විතරක් නෙවෙයි, කනෙන් අහන ශබ්දත් රූප, ශබ්ද රූප, නාසයෙන් එන ගඳ සුවඳ ශබ්ද රූප, දිවට විඳින රසත් රස රූප, කයට දෙන පොට්ටම්බියත් පොට්ටම්බ රූප. මෙන්න මේ රූප වලින් මොකද වෙන්නේ? රූපකායේ අදිවචන සම්පස්සයට යනවා. රූපයක් ආපු ගමම්ම ආ මේක තමයි බෙල් එක, මේක හඳුරු බාන පන්තියට පාවිච්චි කරන එක, ඒ දෙක එකට කියලා ගැට ගන්නවා. ඒක හඳුනා ගන්න එක නෙවෙයි ගැටලුව, ඒ දෙක එකට තියලා බඳින එක. මොකද්ද බඳිනවා කියන්නේ? ඇසින් රූපයක් දැක්කොත් අපි හිතන්නේ මොකද්ද? ඒ ඇසින් දකින රූපය කනෙන් අහන්නත් පුළුවන්, නාසයෙන් ගඳ සුවඳ විඳින්නත් පුළුවන්, දිවෙන් රස විඳින්නත් පුළුවන් කියලා අනිත් ආයතනත් එක්ක එකට ගැට ගන්නවා. නමුත් ඒක නෙවෙයි යථාර්ථය. අපි ඇසට දකින වර්ණ රූපය හඳුනාගන්නේ මනසින්, ඇහැට දකින වර්ණ රූපය හොයාගෙන ගියොතින් බෙල් එකක් කියලා, අහුවෙන බෙල් එක නෙවෙයි, අහුවෙන සතරමහා භූත රූපය කායට ස්පර්ශ වෙන එක. අපි අහන ශබ්දය ශබ්දයක් කියලා ඒ ශබ්දය හොයාගෙන ගියොතින් හම්බෙන්නේ මොකද්ද? වයලින් එකක් නම් වයලින් එක තමයි හම්බෙන්නේ. යනකොට වයලින් එකේ ශබ්ද තියෙනවද? වයලින් එකේ ශබ්ද නැහැ යනකොට. ඒකනේ රජ කෙනෙක් කියන්නේ. ඔය සාහිත්‍ය හොඳ කතාවක් වෙනවා. රජතුමාට ලස්සන වයලින් නාදයක්, වීණා නාදයක් ඇහෙනවා. එහුණා මොකද කියන්නේ? සේවකයෙකුට කියන එක ගිහිල්ලා ගේන කියලා. ඊට පස්සේ කියනවා කොහොම මේ වීණාවේ ශබ්දේ කියලා. ඊට පස්සේ සේවකයා කියනවා රජතුමනි, එහෙම ශබ්දේ නැහැ මේක. මේක හොඳ දක්ෂ කෙනෙක් මේක ගහන්න ඕනේ. එතකොට තමයි ශබ්දෙන්නේ කියලා. අනේ එහෙම වීණා නම් වැඩක් නැහැ කියලා ඒක නම් කුඩු කරන්න කියලා. ඊට පස්සේ ඒක පුච්චලා අලු ටිකක් විසි කරන්නයි කියලා කිව්වා. එහෙම වීණා වලින් නම් වැඩක් නැහැ කියලා. පින්නතුනි, අපි දකින අත්දැකීමක් මෙහෙමයි. අපි අර උපමාවක් කියන්නේ. අපි වතුර බේසමකට මුහුණ යොමු කරවතින්, වතුර බේසමකට වතුර දාලා, බේසමකට වතුර දාලා වතුරේ මුහුණ බැලුවොත් මොනවද පේන්නේ අපට? අපේ මුහුණ පේනවනේ. ඒ පේන රූපය අපේ ඇහැට විතරනේ පේන්නේ. ඒ පේන තමන්ගේ රූපය තමන්ට පුළුවන් අල්ලන්න? ඒ රූපය කණෙන් අහන්න පුළුවන්ද? ඒ පේන වතුර බේසමේ වතුරේ තියෙන රූපය පුළුවන්ද කණෙන් අහන්න, දිවෙන් රස විඳින්න, ඇඟෙන් ස්පර්ශ කරන්න? අනිත් කිසිම ආයතනයකින් බෑ. ඒ වර්ණ රූපය ඇහැට විතරමයි. ඒ සිද්ධාන්තියම තමයි දැන් අපි ඇහෙන් පේන දේත් ඒක හැට විතරයි, කනෙන් ශබ්දයක් අහනන එක විතරයි. ඒක හඳුනා ගන්නකොට මුල් අවස්ථාව නිරුද්ධ වෙලා අපි ඒක හඳුනා ගන්නේ මනසින්. පින්නතුනි මෙන්න මේ විදියට අපි මේ දෙපැත්තට දෝලණි වෙමින් මේ ඉන්නේ. මොකද දෝලණය කියලා කියන්නේ නාමකායේ පටිඝ සම්පස්සයට යනවා. සිතවිලි එනකොට සිතවිලි හොයාගෙන බාහිර ලෝකයට යනවා. රූපකායේ අදිවචන සම්පස්සය රූපයක් පෙනිච්ච ගමම්ම ඇහැට දැක ගම හවලා අහවල් කෙනා හොඳ කෙනෙක් බනහන කෙනෙක් කියලා මේ පැත්තට එනවා. මෙන්න මේ දෙපැත්තට නොගිහිල්ලා නාමකායේ නාමකාය තුලත් රූපකායේ රූපකාය තුලත්මත් දැනුත් නිරුද්ධ වෙනවා. දැනුත් නිරුද්ධ වෙනවා. නමුත් අපි අවිද්‍යාව පිළිගන්නේ යම් කිසි දවසක අපි සුතමේ ඥාණයෙන් අසා දැනගෙන හරියටම පිළිගත්තොත් එදාට මොකද වෙන්නේ? යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥංච එතේසා චිද්දතේ ජටං. නාමයත් රූපයත් ඒ තැනම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා කියන්නේ මොකද්ද? ඒ දැනටත් නිරුද්ධ වෙන එක තමන්ගේ අත්දැකීම් ලෝකයේ තුල තමන් වුණින් දකිනවා. දකිනකොට තමන් වෙන ලෝකෙක ඉඳලා බලන කෙනෙක් නෙවෙයි, මේක බලන එකමයි තමන්ගේ ලෝකය. තමා මේ පැත්තේ ඉඳගෙන බලන්නේ කියලා ගියොත් අන්ත දෙයකට යනවා. තමන් ආත්ම වෙලා තමන් තවදුරටත් සසරෙමින් ඉන්නවා. එහෙනම් මේක නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? තමන්ට ඇසෙන් රූපයක් පෙනීම, කනෙන් ශබ්දයක් ඇසීම, මේ සියලුම දේවල් වලදී මොකද වෙන්නේ? හැම මොහොතම තමන්ගේ සම්පූර්ණ අත්දැකීම කියන්නේ ස්කන්ධ පංචකය හටගන්නවා නිරුද්ධ වෙනවා, හටගන්නවා නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අත්දැකීම තුළ අවබෝධය තුළ අඛණ්ඩව ඉන්න පුළුවන් විදියට තමන්ගේ ජීවිතය සකසා ගැනීම. අන්නේම සකසා ගන්න පනෝපෝ ප්‍රායෝගිකව කරන්න ඕන දේවල් ටික තමයි සත්‍තිස් බෝධිපාලසික ධර්ම කියලා අද අපේ මාතෘකාවේ ඊළඟ කොටස වීඩියෝදී විස්තර වෙන්නේ. දැන් මෙන්න මේ ටික දැනගෙන තමයි, දැනගත්තු කෙනාට තමයි ඊළඟ මාර්ගයේහි ඊළඟ කොටස් ටික නිර්මාණය වෙන්නේ. මෙන්න මේක දැනගන්න එකට කියනවා සත්‍ය ඥානය කියලා. මොකද්ද සත්‍ය ඥානය කියන්නේ? දුක්ඛං පරිඤ්ඤයං. දුක පිරිසිඳ දැනගත යුතු බව තේරුම් ගන්නවා. සමුදය සත්‍යං පහතම්බං. දුකට හේතුව වූ තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධං සත්‍යකාතම්බං. දුක නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් කියලා දන්නවා. දුක නිරෝධගාමිනී පරිපදං භාවය තබ්බං. දුක නිරෝධගාමිනී පරිපදාව භාවිතා කළ යුතු දෙයක් කියන එක සත්‍ය ඥානයක් විදිහට තමයි දැනගන්නවා. මෙන්න මේක හරියට අපේ පටිච්චසමුප්පාදී න්‍යාය සහිතව චතුරාර්ය සත්‍ය ගැන හරියට දැනගත්ත නම් මෙතෙන්ද කියනවා දුක්ඛෝපනීසා සන්දහා කියලා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ මොකද්ද? දුක් විඳලා ශ්‍රද්ධාව හට ගන්නවද? දුක් විඳලා ශ්‍රද්ධාව හට ගන්නව නෙවෙයි, දුක තේරුම් අරගෙන ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක. දුකේ අවබෝධයෙන් ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක. අන්න ඒ ශ්‍රද්ධාව තුළ මොකද්ද වෙන්නේ? පින්නතුනි, ඉතාම ප්‍රබල ලෙස තමන්ට විදුලියක් කෙටුවා වගේ තමන්ට අවබෝධයක් එනවා. මොකද්ද සම්පූර්ණම ජීවිතය කියන්නේ? මොකද්ද හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන එක නේද කියලා දැඩි අන්ධකාරයක් තිබෙච්ච වෙලාවක අකුණක් ගැහුවොතින් විදුලියක් හිටුවොතින් මොකද වෙන්නේ? ඒ ඉතාම සුළු මොහොතක වුණාට සම්පූර්ණයෙන්ම තියෙන දේ පේනවා තමන්ට. කිසිම අඩුවක් නැතුව පේනවා. අන්න ඒ වගේ තමයි මේ දුක සත්‍ය තේරුම් ගත්ත කෙනාට හරියටම තේරෙනවා දුක කියන්නේ මොකද්ද කියලා. ඒක දිගටම රැඳෙන්නේ නැහැ. ආයි අන්ධකාරයට වැටෙනවා. හැබැයි අපට තේරෙන්න ඕන දුක කියන්නේ මෙන්න මේකයි කියලා. අපේ ජීවිතය කියන්නේ හැම මොහොතෙම හටගෙන ස්කන්ධ පංචකයක් නේද හටගෙන නිරුද්ධ වෙන්නේ? මේකේ හිටියොත් නේද දුකෙන් නිදහස් වෙන්නේ? මේකේ හිටියොත් නේද වෙන කිසිම දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තේ? මෙන්න මේක නේද දුකෙන් නිදහස් වෙන සම්පූර්ණම සිස්ටම් එකම කියලා තමන්ට සම්පූර්ණම ජීවිතය විනිවිද පේන ගන්නවා. මෙන්න මේක විදුලියක් කෙටු වගේ ඝන අන්ධකාරයේදී පිනිච්ච කෙනා තමයි ඊළඟට ඉතුරු ටිකේ වැණ ටික තවදුරට රැගෙන යන්නේ. ඔහු ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු සතර සතිපට්ඨානය තුළ හික්මෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කය ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නවා. තමන්ගේ කය, බාහිර කය, සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය බලමින් ඉන්නවා. ආහාරය නිසා මේ ශරීරය හටගත්තා. ආහාර නිරුද්ධ වීම නිරුද්ධ වෙන බව දකිනවා. චිත්තේ චිත් වේදනස් වේදනුපස්සී විහෙරති. සැප දුක උපේක්ෂා ආදී වේදනා හට ගන්නවා. ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වේදනාවත් නිරුද්ධ වෙන බව දකිනවා. නැචකින්ති ලෝකේ උපාදී ඇති. ලෝකේ කිසිවක් උපදි වශයෙන් ගන්න නැහැ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. නාම රූප නිසා හිත හටගත්තා. සරාග, වීතරාග, සදෝස, වීත දෝස, සමෝහ, වීත මෝහ ආදී වශයෙන් මහංගත, අමහංගත, සමාහිත, අසමාහිත, විමුක්ත, අයමුත් ආදී කුමන හිතක් පහළ වුණත් නාම රූප නිසා හටගත්තු විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒකත් තමන්ගේ හැටියට ගන්නනේ. තමානේ එක බලන කෙනෙක් නිරීක්ෂකයෙක් විතරක් බවට පත් වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සිතවිලි නිසා සිතවිලි හට ගන්නවා. කුසල හෝ අකුසල හෝ කුමන සිතවිල්ලක් හටගත්තා හේතු නිසා, අවිද්‍යාව නිසා මේ සංස්කාර, මේ සිතවිලි හට ගන්නවා. ආශ්‍රව නිසා ඒක එතනම නිරුද්ධ වෙන බවක් දකිනවා. මේ සතර සතිපට්ඨාන තුළ හික්මින කෙනා ඡන්ද, චිත්ත, විරිය, දීමංසා කිය විදියට මේ සතර ඍද්ධිපාද මේකේ අඛණ්ඩව යන්නට ඡන්ද දැඩි කැමැත්තක් ඇති වෙනවා. වීරියක් ඇති වෙනවා. චිත්ත සිත යෙදෙනවා මේකේ. විහිමංස මග නොමග විමසමින් නොමගට නොගිහිල්ලා ඍජු මාවතේ ඉදිරියට යන්නට දිගින් දිගටම අඛණ්ඩව අවශ්‍ය ධර්ම දේශනා අහමින් ඔහු ඉදිරියට ගමන් කරනවා. සතර ඍද්ධිපාද වැඩෙනවා. ඒ සතර ඍද්ධිපාද තීරණය වෙන්නේ සම්මා දිට්ඨිය ලැබුණු පමණට. සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට තමගේ සම්පූර්ණ ගමනම තීරණය වෙන්නේ තමා කොයිතරම් දුරට ආලෝකයේ දල්වගෙන තියෙනවද කියන කාරණේ මත. සම්මා දිට්ඨියේ පමණටයි මේ සියලුම ගුණධර්ම වර්ධනය වෙන්නේ. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය. නූපං අකුසල් නොඉපදීමටත්, උපං අකුසල් දුරු කිරීමටත්, නූපං කුසල් ඇති කර ගැනීමටත්, ඇති වුණු කුසල තවදුරටත් අඛණ්ඩව පවත්වා ගන්නටත් ඔහු අප්‍රමාදීව කටයුතු කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මම වීරියක් හටගන්නේ? ඔහු දකින්නම ඊළඟ මොහොතේ වෙන අත්දැකීමෙන් තමන්ට මහා වේදනාවක් විඳින තියෙනවා. ඒ වේදනාව ටිකෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න ඕන කියන දැඩි අප්‍රමාදී බවක් ඔහුට ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරියට හිසගිනි ගත්තේ, ඇඳුමක් ගිනි ගත්තේ, සැතක පහර ලද්දෙක් ඒ දේ ඉක්මනට දුරු කරන්න උනන්දු වෙනවනම් ඊටත් වඩා ඉක්මනට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට ඇවිල්ලා මේ දුක් ටිකෙන් නිදහස් වෙන උත්සාහ ගන්න කියලා. ඇයි මේ දුක් ටික එහෙම අපි ඉදිරියට තියාගෙන තමයි අද අපි මේ සිනාසෙමින් ඉන්නේ? කොනුහාසෝ කිමානන්දෝ. ඇයි මේ සිනාසෙන්නේ? පදී පන්න ගමිස්සත. ඇයි ප්‍රඥා නැමැති සම්මාදීට නැමැති ප්‍රඥා ලෝකයේ දල්වන්නේ නැත්තේ කියලා බුදුහාම ප්‍රශ්න කරනවා. ඇයි අපි මේ සිනාසෙන්නේ කොහොමද? හරියට ගියක් වටේ ගිනි ගන්නවා. ඒ ගින්දර ටිකෙන් ටික ගියා අභ්‍යන්තරට එනවා. අපි ගෙදර ඇතුළේ ඉඳගෙන සෙල්ලම් කරනවා. සින්දු කියනවා. අද අපි කරන වැඩේත් එහෙමයි. ගේ වටේම ඔක්කොම දැල්වීමෙන් තියෙන ටිකෙන් ටික ගේ ඇතුළටම ගින්දර මේ ගමන් කරමින් ඉන්නේ. නමුත් අපි දන්නේ නැහැ අපි ගේ ඇතුළේ ඉඳගෙන මේ සෙල්ලම් කරමින් ඉන්නේ. ඒතර අන්නේ ජීවිතයට ඉක්මන යනට මේ වීරිය හටගන්නේ. ඒ වීරිය තුල යන පමණට සම්මාදිට්ඨියෙන් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන මේ දේවල් ඉන්ද්‍රිය ධර්ම විදිහට වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියන තමන්ගේ ජීවිතේ ප්‍රමුඛ කාර්ය බවට පත් වෙන මේවා. සද්ධාව නිතරම මේ ධර්මයේ ගැන විශ්වාසය තමන්ගේ හිතේ තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන, දුක නිදහස් වීම ගැන විශ්වාසයෙන් මේකයි දුක නිදහස් වන මාර්ගය කියලා තමා දැඩිසේ විශ්වාස කරනවා. බුදුහාඳුරන් තථාගතස්ස බෝධින් අභිසද්ධාති කියන්නේ මේකයි. බුදුහාඳුරන් අවබෝධය වෙන්නේ මේකයි. මේක අපි විශ්වාස කරන්නට ඕන. අපි යම් කිසි නොගිය තැනකට යනවා නම් යන්න කලින් ඇඩ්‍රස් එක ගැන විශ්වාසයක් තියෙන්න ඕන. යන්න කලින් ඇඩ්‍රස් එක විවේචනය කරවතින් ඇඩ්‍රස් එක ගැන සැක කරවතින් මොකද වෙන්නේ? කවදාවත් අපට ගමනාන්තයට යන්න බැරි වෙනවා. නමුත් විමංශාව තියෙනට ඕන, විමසනු වල තියෙනට ඕන ඇඩ්‍රස් එක හරියද කියලා. ඈ සිටි එකත් එක බලන්න ඕන සිප් කෝඩ් එක හරියද කියලා. ස්ට්‍රීට් එක බුලවාඩ් එකක්ද ඩ්‍රයිව් එකක්ද කියලා බලා ගන්නවා. ඈ නෝත් එකද සවුත් එකද කියලා හරියට බලන්න ඕන. ඇතැම් විට අපි නිකම්ම ඇඩ්‍රස් එක ගහනවා. යන්න තියෙන නෝත් එකට ඇඩ්‍රස් එක දෙන යාන්ත්‍රික සවුත් සවුත් එකට. අන්න ඒකට තමයි හරියට දැනුම. ඒකට තමයි විමංශාන ඕන කියලා කියන්නේ. අන්දපත් කියන යන ගමනක් නෙවෙයි තමා අවබෝධයෙන් මේ යන්නේ. එතකොට මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤාදී මෙන්න මේ ධර්ම, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, නුවණ මෙන්න මේ කරුණ තමන්ගේ ජීවිතයේ වැඩිපුර රැව් පිළිරැව් දෙන තත්ත්වයට පත් වෙනවා. වෙනද තමන්ගේ ගෙදර, දරුවා, රැකියාව එහෙම තමන්ගේ ජීවිතයේ ලොකු මහා මුදුන විදියට දැකපු දේවල් අපි ඒවත් දැනට කරනවා. ඒව කලින්ටත් වඩා හොඳට කරනවා. කලින්ටත් වඩා කලින් අවදි වෙලේ ඒ වැඩ වලට යනවා. කලින්ටත් වඩා හොඳට අනිත්‍යයත් එක්කම සුහඳ වේ වැඩ ටික කරනවා. නමුත් ඒව නෙවෙයි තමන්ගේ ජීවිතයේ අවසාන ඉලක්කය වෙන්නේ. ඇයි ඒ හැම දෙයක්ම දුකෙන් කෙලවර වෙන දේවල්. ඒ දේවල් තුළ දුකෙන් කෙලවර නොවන දෙයකට තමන් නිතරම ප්‍රයොරිටි එක දීගෙන ඉන්නේ, ફોકસ කරගෙන ඉන්නේ. අර සියල්ලකම මොහොතකින් තමන්ට අහිමි වෙන්න පුළුවන්. එහෙත් තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ කඩා නොවැටෙන විදියට අඛණ්ඩව මේ ආධ්‍යාත්මික ගමන තුළ තමා ඉදිරියට යමින් ඉන්නේ. මේ සද්ධා දේන්ද්‍රිය ධර්මම සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියලා බල බවටපත් වෙනවා. තව දුරටත් යනකොට මොකද්ද වෙන්නේ? ඒව සම්පූර්ණ ජීවිතයේ ශක්තියක් බවට පත් වෙනවා. තමාගේ ජීවිතයේ සම්පූර්ණ මේ ඔස්සේ පාලනය කරන දේවල් බවට පත් වෙනවා. හරියට එයාපෝට් එකට ආසන්නයේ ගුවන් යානයේ ෆ්ලයිට් එක ආවට පස්සේ එයාපෝට් එකේ ඉඳගෙන දැන් කන්ට්‍රෝල් කරනවා. දැන් ගුවන් නියමනය පාලනය කරන්නේ, දැන් පාලනය කරන්නේ එයාපෝට් එකෙන් පාලනය කරන්නේ ඔක්කොම. අර යන්නිකන් සීට් එකේ වාඩි ඉන්න විතරයි. තවදුරටත් ඔහු ඉදිරියට යනවා. මේ බල ධර්මම ඊට පස්සේ විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, විවේක නිස්සිතං, වස්සග්ග පරිණාමයෙන් කියපු විදියට විවේකයට බරව, නිරෝධයට බරව, නිවනට බරව සත්ත බොජ්ජංග වඩනවා. සති සම්බොජ්ජංගයේ හොඳට සිහින් ඉනෝ, සිහිය දැන් වාක්ම දිනු වෙලා ධම්මවිජේ සම්බොජ්ජංගය ධර්මයේ මෙනෙහි කිරීමමයි තවන්ට බෝධිඅංගයක් විදිහට තියෙන්නේ. මෙහි චතුරාර්ය සත්‍ය කරුණු හිතනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා, සමුදේවය බලනවා, ඉන්ද්‍රිය ධර්ම බලනවා, ශ්‍රද්ධාව දිනු වෙනවා. තමන්ගේ ලෝකය දැන් මේක. විරිය දැඩි වීරියක් බොජ්ජංගයක් බවට පත් වෙලා දැන් එනර්ජි එක එන්නේ නැම දිනු වෙනවා. ප්‍රීතිය ඒත් එක්කම තමන්ගේ දැඩි ප්‍රීතිය සතුරක් දැන් ආධ්‍යාත්මික ලෝකයේ සතුරකට දැන් පත් වෙලා තියෙනවා. ඇයි තමන්ට බයක් නැහැ? ඇතැම් විට මේ පැය ගානක් ෆ්ලයි කරන් ආපු පයිලට් දැන් තමා රිලැක්ස් එකේ දැන් ඉන්නවා. තමන්ට දැන් සේෆ්ටියක් තියෙනවා. දැන් පාලනය කරන තමන්ව හොඳට සේෆ්ටිව දැන් ලෑන්ඩ් කරන්න සූදානම් වෙන්නේ. පීති සම්බොජ්ජංගයේ පස්සද්ධිය තමන්ට මේකේ සැහැල්ලුව දැනෙනවා. කායික මානසික සැහැල්ලුව දැනෙනවා. සමාධි සම්බොජ්ජංගය හිත සමාධිමත් වෙනවා. ටිකෙන් ටික හිත උපේක්ෂාවටපත් වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කී විදියට හිත සමාධිමත් වෙන්න වෙන්න ඔහු සම්දිවැය බලනවා. ඔහු ජීවිතේ යන අත්දැකීම් එක්ක කලින් මගේ සටන් කරන්නේ, ස්ට්‍රගල් කරන්නේ නැහැ. දැන් දැන් තමා හුදු නිරීක්ෂකයෙක් විතරයි. ඔහු අනිත්‍ය ලෝකේ නිට්ටයයි කියගෙන හිටිය ලෝකය දැන් අනිත්‍ය පිළිඅරන් තියෙන්නේ. ඔහුට නිට්ටව තියාගන්න දෙයක් නැහැ. ඔහු අනිත්‍ය බව බලන කෙනෙක් බවට විතරයි දැන් ඉන්නේ. මේත් එක තවදුරටත් ඔහු ඉදිරියට යනවා. ආරෂ්ඨංග මාර්ගයේහි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග දැන් ඔහුට මාර්ගාංග විදියට වැඩෙනවා. අර මුලින්ම ආරම්භ කරපු දේවල් සම්මා දිට්ඨි පමණට ඉහළට ගිහිල්ලා ඒ ඉහළම ප්‍රතිඵලයේ විදියට දැන් ඔහුගේ සම්පූර්ණම ගමන් මඟ බාහිර ලෝකයකට සම්පූර්ණ සම්බන්ධ වීමක් සංවර වීමක් නෙවෙයි, තමන්ගේ ආධ්‍යාත්මික කෙලෙස් ටිකටම නිවෙන්න අභ්‍යන්තරයේ දිහාම බලබල ඔහු මුළු ස්කන්ධ පංචකයම උඩ දැන් බලන්න තියෙන්නේ. සමුදය, වය, අස්සාද ආදීනව නිසරණ නිරෝපාදි ස්කන්ධ පංචකයේ හේතු නිසා හැම මොහොතෙම හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මෙහෙම බලන පමණට ඔහු මොකද වෙන්නේ? ඔහු දුකෙන් නිදහස් වෙනවා. ඔහු දුකෙන් නිදහස් වෙන පමණට ඔහුට ආධ්‍යාත්මික සුවය ලැබෙනවා. එතකොට ඔහුගේ ජීවිතේ විශේෂ පරිවර්තනයක් වෙනවා. මොකද්ද? ඔහු අර සෝවාන් ආදී බෝඩ් හොයාගෙන යන්නේ නැහැ. ඔහුට ලේබල් අවශ්‍ය නැහැ. ඔහු දිනෙන් දින විරාගී වෙනවා. ඔහුට සෝවාන් වෙන්නවත්, සකදාගාමි වෙන්නවත්, අනාගාමි වෙන්නවත්, රහත් වෙන්නවත් නෙවෙයි ඔහුට ඕනේ. ඔහුට දිනෙන් දිනම දුකෙන් නිදහස් වෙන්න ඕනේ. දිනෙන් දින ඔහුට සක්කාය දිට්ඨිය දුරු කරන්න, ඔහුට විචිකිච්ඡාව ආදී මේවා දුරු කරමින් ඔහු ඉදිරියට ගිහිල්ලා තියෙන දැන් ඔහුට ඊළඟ සංයෝජන ධර්ම කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන වේගෙන් දුරු කරමින් මේ තැනැත්තා ඉදිරියට යනවා. ඔහුගේ දිනෙන් දින කෙලෙස් අඩු වෙමින් යන්නේ. ඔහු ඉන්න මට්ටම් අනුව ලෝකයේ කියයි ඔහුට, ඔහු සෝවාන් කෙනෙක් කියලා කියන්න පුළුවන්, සකදාගාමි කෙනෙක් කියන්න පුළුවන්, අනාගාමි කෙනෙක් කියන්න පුළුවන්. ඔහුට නමුත් ඒවා දැනෙන්නවත් නැහැ. ඔහු බලන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ මගේ දැන් කොච්චර කෙලෙස් තියෙනවද, මට කාමරාග බවරාග තාම තියෙනවද, නැත්නම් මගේ පටිගය තාම තියෙනවද? ඔහු දන්නව තමන්ට පටිගය තියෙනවා. ලෝකෙ කෙනෙක් අනාගාමි කියලා කියයි. ඔහු කියන්නේ ওই බොරුණුකේ ඉන්න මන් දන්නවනේ මට තියෙන පටිගය, මට තියෙන කාමරාගය මන් දන්නවනේ කියලා ඔහු එයාට කියනවා. ඔහු තමන්ගේ අභ්‍යන්තරය බලමින් ඉන්නේ. තමා කොච්චර සංවර වුණත්, කොච්චර බාහිර ලෝකයන් ඇගීම් කළත් ඔහුට ඒ වෙච්චර අගයක් නැහැ. ඔහු තමන්ගේම අභ්‍යන්තරයේ කෙලෙස් ටික බල බල ඔහු ඉදිරියට යමින් මේ ගමන යන්නේ. ඉතින් මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බුදුහාමුදුරුව පහරාද සෝතිරදී දේශනා කරනවා. පහරාද අසුරේන්ද්‍රයට අසුරයන් මහා සාගරයට සිත් අලවා ඉන්නේ මහා සාගරයේ පතුලේ තියෙන රන් රිදී මුතු මැණික් වෙරළු මිනිආදී ඊටාම අගනා දේවල් මහා සාගර පතුලේ තියෙන නිසා අසුරයන් මහා සාගරයට ඇලුම් කරමින් ඉන්නේ. අන්න ඒ වගේ බුදුහාඳුරුවට පැවිදි වෙන ශ්‍රාවකයන් මේ සම්බුද්ධ ශාසනය නැමැති සාගරයේ සිත්තලව වාසය කරනවා. ඇයි එහෙම සිත්තලව වාසය කරන්නේ? සම්බුද්ධ ශාසනය නැමැති මේ මහා සාගරයේ සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරෂ්ඨංග මාර්ග කියන මෙන්න මේ මුතු මැණික් වෙරළු මිනිආදී මේ අගනා කණිවි සම්පත් වගේ මිලකල නොහැකි වටිනා දේවල් සම්බුද්ධ ශාසනය තුළ නිදන්ගතව තියෙන නිසා ශ්‍රාවකයන් ඉතාම සතුටෙන් තෘප්තිමත්ව වීරියෙන් සම්බුදු දහම තුළ ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතුනි, කල්යාණ මිත්‍රත්වයෙන් සද්ධර්ම ශ්‍රවණයේ පරතෝ ගෝසි ලැබෙනකොට යෝනිසෝ මනසිකාරයෙන් තමා මේක කටයුතු කළා. එහි ප්‍රතිඵල විදියට අකණ්ඩව මේ ධර්මයේ තුල කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග දිනු කරමින් ඉදිරිට ගිහිපු කෙනා ඔහු මුලදී මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන එක සත්‍ය ඥානයක් විදිහට දැනගන්න මේක ඇත්තමයි කියලා. ඊට පස්සේ මේ හතර කළ යුතු දේවල් කරන්න ඕන කියලා දැනගන්නවා. ඒකට කියන්නේ කෘත්‍ය ඥානය කියලා. දුක පිරිසිදු දැනගන්නට ඕන, සමුදය ප්‍රහින කරන්නට ඕන, නිරෝධය සාක්ෂාත් කරන්නට ඕන, මාර්ගය වඩන්න ඕන කියලා මෙන්න මේ කළ යුතු දේ ගැන ඒකට කියන කෘත්‍ය ඥානය. ඒක හරියට දැනගන්න. ඊළඟට තමා දුක සම්පූර්ණ පිරිසිදු දැනගත්තට පස්සේ දුක පරිඥාත කියලා දන්නවා, සමුදය පහතබ්බ කියලා දන්නවා, නිරෝධය සච්චිකත කියලා දන්නවා, මාර්ගය භාවිත කියලා දන්නවා. මෙන්න මේ හතරේව තුන් ආකාරයකට වැඩි වෙනවා. මේක තමයි ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ. ඒවන් තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං පජානාති කියලා. මේ තිපරිවට්ට ද්වාදසාකාරය මේ තුනක් හතර ආකාරයකට, තුන්වරක් හතර 12යි. ද්වාදසාකාර කියන්නේ 12 ආකාරයකට මේ හතර දැනගන්නට ඕන. බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා පටිසම්භිදා මාර්ගයේ දැක්වෙනවා සරියුත් සාන්දරගේ විග්‍රහයක් විදියට. මොකද්ද මේ හතර සංකත අසංකත භාවෙන් දෙකකට බෙදන්න පුළුවන්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය මේ තුන සංකතයි. නිරෝධ සත්‍ය අසංකතයි. ඊළඟට සමුදය සත්‍ය අකුසලය. මාර්ග සත්‍ය, මාර්ග සත්‍යයේ යහපන්දියක් එක් කුසලයක් ඒක. නිරෝධ සත්‍ය අව්‍යාකෘතයි. නිවන කුසලයක්වත් අකුසලයක්වත් කියන්න බෑ. ඒක අපරිහාපන්න භූමියේ තියෙන අව්‍යාකෘත දෙයක්. දුක්ඛ සත්‍ය කොහොමද? දුක්ඛ සත්‍ය කුසලත් වෙනවා අකුසලුත් වෙනවා. ඇතැම් තැනකදී අව්‍යාකෘතත් වෙනවා. ඇයි එහෙම කියන්නේ? අර විඥාන චර්යාය මට්ටමෙම තිබුණොතින් ඒක අව්‍යාකෘත මට්ටමෙම තියෙනවා. හැබැයි ඔහු අඥාන චර්යාවෙන් ගත්තොතින් ඒක අකුසලයකට යනවා. ඔහු සම්මා දිට්ඨිය ඥාන චර්යාවෙන් ගත්තොත් ඒක කුසලයකට යනවා. මෙන්න මේ විදියට ඊළඟට දේශනා කරනවා දුක්ඛ සත්‍ය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤසච්ඡං පඤ්ඤායති. දුක්ඛ සත්‍ය හට ගන්නවා, වෙනස් වෙනවා, ඒ අතරේ නැතිවීමටත්පත් වෙනවා. සමුදය සත්‍ය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤසච්ඡං පඤ්ඤායති. හට ගන්නවා, නිරුද්ධ වෙනවා, ඒ අතරේ වෙනස් වෙමින් පවතිනවා. මාර්ග සත්‍ය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤසච්ඡං පඤ්ඤායති. හට ගන්නවා, නිරුද්ධ වෙනවා, වෙනස් වෙමින් පවතිනවා. නිරෝධ සත්‍ය කොහොමද? න උපාදෝ පඤ්ඤායති න වයෝ පඤ්ඤායති න තිතසඤ්ඤසච්ඡං පඤ්ඤායති. ඒක අසංකතය. ඒක හටගන්නේවත් නිරුද්ධ වෙන්නේවත් වෙනස් වෙමින්වත් නැහැ. සෝවානාදී මාර්ගඵල අට සංකතයි. නිවන නව ලෝකෝත්තර ධාමයේ නිවන අසංකතයි. පින්නතුනි, මේ සම්බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙකුට අහන්න පුළුවන් ඉහළම ඉගැන්වීම තමයි ඥාති සාකච්ඡා කරේ චතුරාර්ය සත්‍ය. මේ ධර්ම දේශනාවේ මේ කාරණා ටික අහන්නට ඔබ සසර හුඟක් පින් කළා තියෙනවා. ඒ පිනේ ප්‍රතිඵලය ඔබ මේ තමන්ගේ දසවන් වලින් ලැබුව අවස්ථාව. ඒ ගැන හුඟක් සතුටටපත් වෙන්න අපිට ලැබිලා තියෙන කාලයට අනුව අපි මේ කරුණු සාකච්ඡා කළේ. පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවස්ථාවක මේ පුද්ගලයා ජීවිතය අවසන් වුණොත් මේ භාවිතා කරමින් ඉන්න කාලය අතරතුර ධර්මතාවයේ කුමක්ද ආපහු ඒ පුද්ගලයාගේ භවයේ සැකසෙයි? ඒක ඒ පුද්ගලයාගේ සම්මාදිටින් වඩපු ප්‍රමාණය තීරණය වෙනවා. ඒක ඒ පුද්ගලයා කල්යාණ පෘථග්ජනයක් විදියට මරකව ලබන කලින් උපරිම තත්ත්වෙට දිනු කරන් හිටියේ නම් එයා සුගතියක නැවත මේ දහම පිළිපදින්න පුළුවන් පරිසරයක ඉපදෙනවා. ඔහු ඇතැම් විට අන්‍යාගමික රටක උනත් ඉපදෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික දැඩි මිත්‍යා දෘෂ්ටික පලාතක උනත් ඔහු ඉපදෙන්න පුළුවන්. නමුත් ඔහු ධර්මය සොයාගෙන එනවා. ඇතැම් විට ඔහුගේ ප්‍රාර්ථනාවෙන් ඔහු හොඳ තැනක ඉපදෙන්නේ. ඇතැම් විට ඔහු ප්‍රාර්ථනා කළම දැඩි මිත්‍යා දෘෂ්ටින පලාතක ඉපදෙන්නත් පුළුවන්. ඇයි ඉපදෙන්නේ? ඒත් තවත් පිරිසත් එක්කම මේ දහමට ගන්න. ඇතැම් විට භාෂාවක් අමාරු. ඇතැම් විට වියට්නාම් භාෂාව වෙන්න පුළුවන්. නැත්තම් මැන්ඩරින් භාෂාව වෙන්න පුළුවන්. ලෝකෙ දෙවනි භාෂාවක් විදියට ඉගෙන ගන්න අමාරු භාෂාවක් තියෙනවනේ. ෆස්ට් ලැන්ග්වේජ් එක විදියට ඕන කෙනෙකුට අවුරුදු දෙකක් යද්දි භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ඉපදිලා. හැබැයි දෙවනි භාෂාවක් විදියට ඉගෙන ගන්නකොට අමාරුම භාෂාව තමයි ලෝකෙ ඔය වියට්නාමීස් ඊළඟට මැන්ඩරින්. ඒ වගේ පලාතකුණත් යා ප්‍රාර්ථනා කරලා ඉපදෙන්න පුළුවන් පුදජන කෙනෙක් විදියට නැවත දහමට යන්නට. ඒ වගේම මේ තැනැත්තා මේ ජීවිත කාලයේදීම සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමට ඇවිල්ලා සෝවාන් වෙච්ච කෙනෙක් විදියට යතනත්තා නැවත සුගතියට එන්න පුළුවන්. සෝවාන් කෙනෙක් විදියට මිය ගිහිල්ලා එයාට ආත්මභාව හතකදී යා සුගතිය විතරයි හිමි වෙන්නේ. සුගතියකදී සසර ගමන අවසන් කරගන්නට පුළුවන්. නැත්තම් එයා කාමරාග පටිඝ දෙක අඩු කළා සකදාගාමි කෙනෙක් විදියට සකින් අගාමි කියපු විදියට නැවත වරක් මේ කාම ලෝකෙට එන්න පුළුවන් කැමති නම් එයා. එහෙම කෙනෙක් විදිහට එයා සසර ගමන නිවටපත් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් කාමරාග පටිඝ සම්පූර්ණ ප්‍රහිණ කළා ධානත් ලබාගෙන ඒ ධානෙන් ඔහු අනිවාර්යයෙන්ම පීඨන අනාගාමී වෙච්ච කෙනෙක් ඔහු බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. අනාගාමීත්ව වෙන හතරවෙනි ධානයත් ලබා ගත්තොත් ඔහු අවිහ අතප්ප සුදස්ස සුදස්සේ අකනිටා කියන පංච සුද්ධාවාසයෙන් ඉපදෙන්නට පුළුවන්. ඒ වගේම කෙනෙක් අරූපාවචර බ්‍රහ්මත් තලයට යන විදියට අරූපාවචර ධානයත් උපදවාගෙනම අනාගාමී වෙල හිටියනම් අනාගාමී නෙවෙයි සෝවාන් වෙච්ච කෙනෙක් හෝ සකදාගාමී වෙච්ච කෙනෙක් හෝ එයා අරූපාවචර ධානයත් ලබාගෙන තියෙනවා නම් එයා අරූපාවචර ලෝකෙ ඉපදෙන්නේ. ඉපදෙන කොට තීරණය වෙන ප්‍රධාන සාධකය තමයි මාර්ගඵලවලටත් වඩා ලබාගෙන තියෙන ධානය. අරූපාවචර බ්‍රහ්මකට යම් කෙනෙක් ඉපදුනොත් ඒ මාර්ගඵල සහිතව එයා නැවත පල්ලෙහාට එන්නේ නැහැ. එයා ධර්මතාවයක් විදියට ඔහුට චතුෝකාර භවයක් විදියට ස්කන්ධ හතරේ තියෙන. රූපස්කන්ධයනේ අරූපාවචර බ්‍රහ්මලෝකේ. නමුත් ධර්මතාවයක් විදියට ඔහුට අනිත් මාර්ගඵල වැඩෙනවා කියලා කියනවා. ඒක ධම්ම නියාමයේ දෙයක්. ඒක ඔබට තර්ක කරන්න බෑ. ඊළඟට කෙනෙක් මේ ආත්ම භාවයේදීම නිවන් දකින්නත් පුළුවන්. හැබැයි මේ සියලුම දේවල් දන්නේ එක්කෝ ඒ පුද්ගලයාම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්න. සාමාන්‍ය කෙනෙක්ගෙන් එහෙම අහවලා මාර්ගඵලලාදී කියලා සැරියුත් හාමුදුරන්ටවත් එහෙම කියන්න බැරි වුණා. තමන්පත් වුණ තවංකව ධර්ම මාර්ගයේ ගිහිල්ලා තමන් දන්නවා තමන් මේ මට්ටමේ ඉන්නවා කියලා. සමහර විට දෙවිවරුන්ට සිත් බලන්න පුළුවන් දෙවිවරු ඉන්නවා. එයාට සමහර විට දැක ගන්න පුළුවන්. ඒකට එක සාධකයක් තියෙනවා. හත්තිගාම උග්ග කියලා ගෘහපතියෙක් හිටියා. ඔහුට ඔහු අනාගාමී කෙනෙක්. ඔහු හෙට දවසේ දාන දෙනවා නම් ස්වාමීන් වහන්සේලට කලින් දවසේ රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා ඔහුට කියනවා හෙට දානට එන හාමුදුරුවන්ගේ මාර්ගඵල පිළිබඳව. එහෙම සුවිශේෂී අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් පත්වෙච්ච කෙනා තමයි මේ தත්ත්වය දන්නේ. විශේෂයෙන්ම තමන් දුක නිදහස් වෙන පමණට තමාට තේරෙනවා තමාගේ ස්වභාවය. කොච්චර දුරට කෙලස් අඩු වෙනවද කියන එක. නැත්තම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි සාමාන්‍යයෙන් දන්නේ. එයින් මෙහා අයගෙන් අපි මාර්ගඵල ගන්න යද්දී මොකක් පරිස්සම් වෙනවා. එතකොට මේ ටික තමයි ගමනේ ස්වභාවය. එතකොට ප්‍රචාජන කෙනෙක් විදියටම නැවත මේ ධර්ම වඩලා දැන් උදාහරණයක් විදියට දැන් මේ ශාසනයේ හිටියේ බාහිය දාරුචීරිය වගේ අය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉහළටම ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු අය. ඒ අය ඉක්මනටම මාර්ගඵල ලැබුවා. මේ ලෝකෙ ඉපදුනේ ප්‍රත්‍යඥා විදියට. හැබැයි ඉපදුනාට එයා ඉක්මනටම නිවන් දැක්කා. ඉතින් මේ කාලෙත් ඇතැම්මිට ඉන්නවා ඒ වගේ ප්‍රඥා දිනු කරපු අය විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගෙම බණහාලා සෝවාන් වෙච්ච අය ඇතැම්මිට සකදාගෙන වෙච්ච අයත් මේ කාලේ ඉපදිලා ඉන්නවා කියලා අපට සමහරට හිතන්න පුළුවන් කාරණා තියෙනවා. සමහර කුඩා ළමයි තාම කුඩා වයසේදී මහතෝරණ වයසේදීම AI කරන විග්‍රහයන් දිහා බලනකොට ශූන්‍යතාවය ගැන, පරිසම්පාදය ගැන, අනිත්‍යතාවය ගැන ඒ දරුවන් අවුරුදු 3-4 දි විස්තර කරන දිහා බැලුවහම පැහැදිලිවම පේනවා ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා කියන එක. වර්තමානයේ පිනතුනේ අපේ ඉලක්කය වර්තමානයේ අලුත්ම ප්‍රවණතාවය තමයි අධ්‍යාපන උත්හිලට යනවා, තාක්ෂණය පාවිච්චි කරනවා, අධ්‍යාපනයෙන් දිනු වෙලා ආර්ථිකිනුත් දිනු වෙනවා. නමුත් ඒ සියලටම වඩා අලුත්ම තරංගයද තියෙන්නේ ආධ්‍යාත්මිකව අඩුම වයසකදී කොච්චර දුරක් ඉක්මනින් ඉදිරියට යනවාද කියන කාරණය මත. අද තරංගයේ තියෙන ඒත් එක්ක. ඉතින් ඒ සඳහා ලෝකේ හැම තැනම උතාම පින්වන්තයි ඉපදෙච්ච කාලයක් මේක. හැම තැනම ස්ථානගත වෙලිනවා, හැම රටකම වගේ පින්වන්තයි ඉපදෙච්ච කාලයක්. මේ හුඟක් එකට සම්බන්ධතාවක් තියෙන වර්තමානයේ. ඉතින් ඒ අය හුඟක් ඉදිරියට ගිහිලා ලොකු සේවයක් මම හිතන්නේ අපේ ජීවිත කාලවලදීම අපට ශේෂින් ඉදිරි අවුරුදු 15 20 25 යන්දී යම් කිසි විදියක විශාල දියුණුවක් වෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි ගායගෙනුත් මේ ශාසනය ලෝකේ ආරක්ෂා කරගන්න ඒ අය විශාල වැඩ කොටසක් කරයි කියලා හිතෙනවා. ප්‍රශ්න තව තියෙනවද? හොඳයි, එහෙනම් නම් එහම ආරත් වුණා. ඉතින් පින්නතුන්ට ඉතින් බොහොම පින් ඔබ සසර ගමනේ කරන ලද පින්කම්වල ඵලයේ භුක්ති විඳින අවස්ථාව. ඒ ගැනම තමන්ම තමන්ට ස්තුති කරගන්න. ඒක තමයි කරගන්නට ඕනේ. එහෙම කළ නිකන් ඉන්න නෙවෙයි, තවත් වීරියෙන් ඉදිරියට යන්නට තමන් ධෛර්යය ඇති කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් කුසල ධර්මවල ආනිසංසෙන් අප නමින් මිය ගිය සියලු ඥාතීහුද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල ධර්මවල බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයක් සමුද ශාසනයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පින්දහමල බලයෙන් ආධ්‍යාත්මික ශක්තිය බලයෙන් ඔබ අප හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. බලාපොරොත්තු වන සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්දේපි පානි. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තැන වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.